අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තානෝ මේ ගාතති ධම්මා ဣත්තා සංසා මනාපා දුල්ලබාලෝ කස්මින් පබ්බනේ සත්තානෝ භෝගාමේ උප්පංජන්ත සහ ධම්මේ නාති අයං පබ්බනෝ ධම්ම ဣත්තෝ සංසෝ මනාපෝ දුල්ලබාලෝ කස්මින් භෝගේ ලන්දා සහ ධම්මේන යතුමේ අම්බුද්දච්චත සාඥාතේ සහ උපංජානේති අයං දුතියෝ ධම්ම ඉස්සෝ සන්තෝ මනාපෝ දුර්ණ බෝලෝ කස්මින් භෝගේ ලන්දා සහ ධම්මේන යතං ලද්ධා සාඥාතේ සහ උපංජානේති සිරං ජීවානු දීගමග්ගායුන් පාලේනේති අයං තතියෝ ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලබෝ ලෝකස්මින් භෝමේ ලන්දා සා ධම්මේන යතං ලන්දා සා ඥාති සා උපංජායේ සිරං ජීවිත්වා දීගමග්ගායුන් පාලෙත්වා ආයස්ස දේදා පරම්මරණ සුගතින් සංගම් ලෝකං උපපඤ්ඤාමිති අයං චතුත්ථෝ ධම්මෝ විත්තෝ කන්තෝ මනාපෝ දුල්ලබෝ ලෝකස්මින් ඉමේ භෝගා ප්‍රති ධම්මා ဣත්තා කන්තා මනාපා දුල්ලබා ලෝකස්මින් ශ්‍රද්ධාවන්ත කින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥාජෝත්තමයන් වහන්සේ විසින් අනාථපිණ්ඩික සිටුවරයා අමතා දේශනා කළ පත්තකම්ම සූත්‍රයේ මාතෘකාවක් මේ ඉදිරිපත් කරන්න යෙදුණේ ගෘහස්ත බෞද්ධයන් විසින් දසමන කරුණු දැසා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. පංචකම්ම සූත්‍රයේ අනුත්තර නිපාතයේ පංචක නිපාතයේ පංචකම් වර්ගයේ මුල් පළවෙනි සූත්‍රයයි. අනාථපිණ්ඩික සිටුවරයා සෑම දවසේ බණ අන්ත වෙනවා. උදේසත් වෙනවා, හවසත් වෙනවා, බුද්ධ වන්දනාවට. ජේතවනාරාම වාසී ළදරු භික්ෂූන් වහන්සේලා හිතන්නේ තමන් වෙද්දී ආනන් වහන්සේ කියලා. ඒ තරමක කාර්මිකයි. උදේ වරුවේනකොට ආහාර පාන ද්‍රව්‍ය අතින් අරගෙන එන කුඩා සාමණේර වරු අප බලයි කියලා. හවස් වරුවේනකොට දිටි නිමේ පැන් උක්කා කුරු ආදී විලම්පත ජාති කියලා. ගෙදර හැමදාම 2000ක් බිස්සෝන් තාසන පනවාගෙන නිත්‍ය වශයෙන් දන්යන් පිළිගන්නවා. මේ වාගේ ආගමික සම්ප්‍රදාය වලින් කාලයේ දවල් මෙතුම කවදාකවත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නේ නැහැ. හේතුව එතුමා කල්පනා කරන්නේ සරුවක්යන් වහන්සේ බුද්ධ සුකුමාලයි, ශාස්ත්‍රීය සුකුමාලයි, දෙවියන් මිනිස්යන් සහිත ලෝකයාට දහම් දෙසමින් මෙතර දෙහෙතෙනවා. මම නම් උන්වහන්සේ විරසාමෙන් නැහැ, ඒකමත් ගැලෙන්නේ නැහැ කියන හැඟීමෙන් තමයි සත්නාන් නැතුව බණ පිටක් පමණක් අහගන්න යන්නේ. එසේ නමුත් සරුවක්යන් වහන්සේ විසින් සුදුසු අවස්ථාව බලා එතුමා නම් උදෙසා දහම් දෙසලා තියෙනවා. මේ නාම සූත්‍රාන්ත දේශනයේ මේ පත්ත සම්ම සූත්‍රාන්ත දේශනයේ වෙන දේශනාවන් එතුමාටම දේශනා කරලා තියෙනවා. මේ අනාසිතින් මේ සිටුවරයා කියන්නේ කල්ප ලක්ෂයක් දුරු කරගත්ත නුවණ ඇති කෙනෙක්. මෙතුමා පියුමතුරා බුද්ධ ශාසන කාලයේ හංසයේ රාජධානී සිටුවරේ. ඒ කාලයේ පියුමතුරා බුදුරජාණන් වහන්සේව පහළ වුණා. අවුරුදු ලක්ෂයක් කාලයක් ඇති කාලයයි. මේ සිටුවරයා නිතර නිතර බුදුමන් අසන්නට දම්පින් කන්තරන්න යෙදි ඉන්න අතර තේස දාසක් දැත ගන්න ලැබුණ සිවන කිරිස මැද්ද එක්තරා දායක කෙනෙකුට තනතුරක් දෙනවා දැක්සා. ඒ කියන්නේ දාය සත්‍යයෙන් වද්‍රස්ථානය කිරිනැම්ම එක්තරා දායක කෙනෙකුට මෙතුමාගේ සිතේ සඳහා නැමුණ දිනහතක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංගලට මහා දාමයක් කිරිනැමුවා. හත්වෙනි දවසේ බුදුපාමම වැඳගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේක දින හතකට පෙර මේ බුදු සසුනේහි යම් උපාසක මහත්මයෙකුට අග්‍ර දායකත්වයේ දිනමාව දාල සේක්ද මට අනාගත බුදු සසුනේකදී එසේම අග්‍ර දායකත්වයේ දිනාගෙන අමා මහ නිවන් සුව ලබන්නේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේ අනාගත නුවණින් බලා කල්ප ලක්ෂයකින් පසුව මේ මහා භද්‍ර කාලයේ සතරවනුව බුදු වෙන ගෞතම බුද්ධ ශාසනයේදී මේ තනතුර ලැබෙනවා කියන එක නියත විවරණ වශයෙන් දේශනා කළා. එදා පතන් කල්ප ලක්ෂයක් මෙතුමා භවයෙන් භවයට එම අභිස්ථානයේ ඇතුළු පෙරම් පුරාගෙන ආවා. හිතන්න පුළුවන් වැඩගත් තැනක් මෙතන. ඒ කියන්නේ භවයෙන් භවයට ආත්ම භාවයේ නිශ්චයට කරනවානේ. එහෙනම් කොහොමද මේ භවයෙන් භවයට මේ පිට පහළ වුනේ කියේ? බුදු සසුනේ කාමග්‍රදායකත්වය සඳහා පෙරම් පුරාන්නේ පිට පහළ වුනේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕන. සබරිම රූපකයේ ඒ භවයේ අස්තරිදවා. නාම පරම්පරාව භවයෙන් භවයට උපනිශ්‍රේ වෙනින් වෙනවා. මේකට කියන උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ චිත්තස්සනයන් ගාමේකෙත බිඳි බිඳි පවත්නා නමුත් යම් භවයකින් චිත වෙනකොට ඒ භවයේ තිබු තිබුණා වූ සම්ම චිත්ත විරිය විමර්ශ කියන නිර්දිපා ධර්මයන් මුල්කොට ඇති යම් ධර්ම සත්‍ය චිත චිත්තයෙන් අනතුරු සතු සම්දි චිත්තයට ලැබෙන උපනිශ්‍රේ වාසේ. මේව භවයෙන් භවයේ චිත්ත පරම්පරාව ඒකාබද්ධ වෙනවා. දන් වැල් පුරුක්ක ලක් වාදේ. ඒක අවසානයේ වෙන්නේ කවදා හරි රහත් වෙලා පිරිනිවන් පාන අන්තිම චිත්තයේදී තමයි. එතකම් මේ චිත්ත පරම්පරාව එනවා. එක චිත්තයක් වෙනවා, එක පුද්ගලයෙක් වෙනවා නෙමෙයි පරම්පරාව ඒ චුත්‍රාත්‍ය වශයෙන් පරම්පරාව තේරෙනවා. ඉතින් මේ විදිහට කල්ප ලක්ෂයක් මෙතුමා නානාවද පින්කම් කරගෙන ඇවිල්ලා අපේ බුද්ධ ශාසන කාලයේදී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ආසන්න කාලයේදී සවැත්වර මහ සිසු දෙදෙක උපන්නා. මෙතුමාගේ උපන්න නැටතනුව නම් ලැබුණේ සුදස් පෙළේලා. සැබවින්ම ඒ නම වැඩි ප්‍රසිද්ධ වුණේ නැ ඒක වඩා නමක් ප්‍රසිද්ධ වුණේ හේතුව කුඩා කාලේ පටන් දන් සැලක් කරලා දිව්‍ය මන්දිර අසරණයන්ට දන් රටක් පැවැත්වුවා. කර්මයේ දෙපාර්තේලා වෙනදාමින් ධනෝපායනය කරමින් මේ දන් රට දියුණු කළා. අනාථයන්ට දානය දෙන බැවින් අනාථ පිණ්ඩික නම ප්‍රසිද්ධ වුණා. මෙතුමාගේ නැගණියේ රජදහනුවර පැවැත්වුවදී යෙදුණු 45 දුර සැලැස්මේ රජදහනුවර සිටුගෙද දෙකයි සර්ණපාවාදීල තිබුණේ. ඒ සිටුවරයාගේ නැගණිය තමන් සර්ණපාවාදන හිටියේ. ඉතින් යෙදුණු 45 දුරයි දෙනුවර මේ දෙතිස්සම ධනෝපායනය කරන්න වෙනදාමේ. කාලෙකදී අනාථපිණ්ඩික සිටුවරයා රජදහනුවර වෙනදාමට යනවා. සමහර කාලෙකදී රජදහනුවර සිටුවරයා සැවැත්නුවර වෙනදාමට එනවා. මේ දෙවිදිසේ සමගියෙන් ඔවුනොවුන්ට අනුග්‍රහ දක්වමින් පෙරළඹ ව්‍යාපාර දෙපැත්තම දියුණු කරගත්තා. අනාථපිණ්ඩික සිටුවරයා රජදහනුවර එනවා කියලා දැනගත්තාම රජදහනුවරින් නැගෙනහිරේ ස්වාපුත්‍ර සිටුවරයා යදුනක් මානේ පිළිසත්ත්වයේ තන පිළිගන්න. ඒ තරම් බොහෝම හිතයි තේ බොහෝම සත්පුරුෂ ධර්මයේ ඇති ආය. ජනාසත් එහෙම යනවට ආවේ නෑ පෙරමු මෙත. අනාථ පිණ්ඩික සිටුවරයාම ඒ නැගණියගේ නිහත බලා ගියා. ඒ අනුගත නැගණියයි ඒ ස්වාපුත්‍ර සිටුවරයයි දෙන්නම ශ්‍රේලක සේවිකාවන් වැඩ නියම කරමින් එක්තරා තැනක ඉන්නවා දැක්කා. ගින්හලා මොකද මේ ගෙදර එත ධානියක්ද මහරජුර වෙනවාද මංගල උත්සවයක් දෙකේලා ඉන්නේ දෙන්නා සිවන්නේ එකක් නෙමෙයි රජුර වෙනවත් නෙමෙයි මංගල උත්සවයක උන්නේ අපි ධානියක් දෙනවා හෙට පාපද ධානිය දෙන්නේ එළ වැටි කිව්ව බුදු ගුණ මේ දෙයට සාර ආසන්ත කල්ප ලක්ෂයක් බෝධි සම්බාර පුරලා කාපිල වස්තු පුරනවර සුද්ධෝදන මහාමායා මෞඛ්‍යන්ද පුත්ත ඉපද සිද්ධාර්ථ නම් පහළව කාජ්‍යක් කරන රාජ්‍ය අස්තර දාන අභිනිෂ්ක්‍රමණයකුත් අවුරුදු හයක් දුප්පරාක්‍රියාවත පුරල බෝමුලාරා වැලීනගල මාන පරාජයකට ලෝතුරා බුදු වූ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයට ඇති දානෙකි. ඒ සිද්ධාර්ථ ගෞතම සාති මුනිේන්ද්‍රයන් වහන්සේ සවාසන සතලක් ලේසයන් සෝදාර හැබිය දැරින් අරිහත්නම් ගුණේ සමන්වාගත වෙනවා. සරුව ධර්මයන් සරුවාකාරයෙන් අවබෝධ කරගත්ත දැරින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ශ්‍රී විද්‍ය අර්ථ විද්‍යා සහ පසල චරණ ධර්ම සමන්වාගත දැරින් විද්‍යා චරණ සම්පන්න නම් වෙනවා. සෝබන ගමන් ඇති බැවින් සුන්දර නිර්වාණයට ගමන් ගත් බැවින් සතර මඟදැනෙන් නැතුව කෙලෙසුන් නැත නූපද වලින් ගමන් ගත් බැවින් දීපංකර පාදමූලයේ සිට බෝධි මන්දිරය දක්වා අන්තර්දේ වර්ජිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත් බැවින් සාර්ථක සද්ධර්ම දේශන ඇති බැවින් ආර්ය සත්‍ය මාර්ගයේ නමුද සෝබන ගමන් ඇති බැවින් එවාගේම ශෝභන සිරියාව පැවතුන් ඇති බැවින් ශෝභන ගේහ සම්පත් ඇති බැවින් සුගතේ ගුණේ සමන්වාගත වෙනවා. එවාගේම රූපෝපාදානස්කන්ධ ලෝකේ වේදනෝපාදානස්කන්ධ ලෝකේ සංඤෝපාදානස්කන්ධ ලෝකේ සංස්කාර උපාදානස්කන්ධ ලෝකේ විඤ්ඤාණ උපාදානස්කන්ධ ලෝකේ තියෙන පංච උපාදානස්කන්ධ ලෝකයක් සත්ත්ව ලෝකේ සංස්කාර ලෝකේ අවකාශ ලෝකයක් කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකයක් සංඥා ලෝකේ අසංඥා ලෝකේ නේව සංඥා නා සංඥා මේ සංඥාතන ලෝකයක් එවාගෙම ඒසවෝකාර ලෝකේ චතුෝකාර ලෝකේ පංචවෝකාර ලෝකේ කියන මේ සියලුම ලෝකයන් ලෝක ස්වභාවයෙන්ද ලෝක සමුදය වශයෙන්ද ලෝක නිරෝධ වශයෙන්ද ලෝක නිරෝධ උපාය වශයෙන්ද ආභෝධ කළගයින් ලෝක විදූ ගුණේ සමන්වාගත වෙනවා. ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් අග්‍රගාමී බැවින් අනුත්තර නම් එනවා. එවාගෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 ව්‍යංජන ලක්ෂණ යාම ප්‍රභා හේතුමානා ලංකාරාදීන් බබලනේ රූපසා සම්ප්‍රත්‍යය ඇති බැවින් අප්‍රතිම නම් එනවා. සතර චතුත්ථාන සතර සම්‍යක්ඛාන වීර්ය සතර රිද්ධිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සත්‍ය බොධ්‍යංග ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ග ධර්ම සංඛ්‍යාත අනුත්තර සද්ධර්ම දේශන ඇතිදෙනින් අපපි සමනම් වෙනවා. එවාගෙම සම්මා සම්බුද්ධත්වය ගැන ආශ්‍රවත්වය ගැන අන්තරායක ධර්ම ගැන නෛර්යානික ධර්ම ගැන විස්තරිත දෙමින් අපපි පුද්ගල නම් වෙනවා. රාජ්‍යයේ ගමනේ කටයුතු දෙවිය මනුෂ්‍ය බ්‍රහ්ම නාග තුතන්න යක්ෂ ප්‍රාර්ථස සිද්ධ විද්‍යාදර තිරස්සේනාදී සත්‍යයන් නානා විනයන උපායන්ගෙන් ගමනේ කොට අදාළ බැවින් අනුත්තර පුරුෂ ධම්මසාරකේ නම් වෙනවා. දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාට මෙලවාර්ථයෙන් පරලවාර්ථයෙන් නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කරන බැවින්ද සත්‍යං ජාතිපාන්තාර ගරාපාන්තාර ව්‍යාධිපාන්තාර මරණපාන්තාර ශෝකපාන්තාර පරිදේවපාන්තාර දුක්ඛපාන්තාර දෝමනස්සපාන්තාර උපායාසපාන්තාර යන අනේක දුක්ඛයන්ගෙන් ගානුව සංසාර පාන්තාරයෙන් එතර කරනා නිර්වාණ සේම භූමියට පමුණුවන බැවින් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රෝණං වෙනවා. දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සමන් වහන්සේ ආબોධ කළ බැවින් සූවිස ආසංකේ නවකෝටි අසුලක්ෂයක් දෙනා ආબોධ කරවා වදාළ බැවින් සියල්ල දන්නා බැවින් සියල්ල දක්නා බැවින් අනිත සුවිසෙන්ව සමන් ආબોධ කළ බැවින් කෙතන නෙළුම් මලක්ෙන් සමන් වහන්සේම ප්‍රබුද්ධ වූ බැවින් ඒක රාගී දැලින් ඒක දෝෂී දැලින් ඒක මෝහී දැලින් මිත්‍යේ දැලින් ඒකාන මාර්ගයේ ගමන් කර දැලින් එකලාව අනුත්තර සම්මා සම්බෝධියට පැමිණ දැලින් අබුද්ධේ නස බුද්ධ ප්‍රතිනාමයකම දැලින් බුද්ධ සින ගුණයෙන් සමන්වාගත වෙනවා. ඒ වගේම සතර ලෝක වාසීන්ගේ පුණ්‍ය භාග්‍යයට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් අධිකතර වූ පාරමිතා පුණ්‍ය භාග්‍යයෙන් සමන්වාගත දැලින් ප්‍රේතමාන ස්කන්ධමාන අභිසංස්කාරමාන දීපුත්‍රමාන මත්තුමාන කියන පංචමාරියම් දිටලූ බැවින් ඓශ්වර්ය ධර්ම යසස්සේ කාම ප්‍රයත්න කියන මේ සයාකාර භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් කුසල අකුසල සාවග්යන් වාග්යේ හේන ප්‍රේත කුෂ්ණ ශුක්‍ල සප්ප්‍රතිභාගාදී සර්ව ධර්මයන් ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාදාලේ නානා නෛත්‍රමියම් බෙදදදා ධම්ම දෝ බැවින් කාය විවේක චිත්ත විවේක උපද විවේක යන ත්‍රිවිධ විවේක යන්ද දිව්‍ය විහාර බ්‍රහ්ම විහාර ආර්ය විහාර යන විහරණේ යන්ද සඤ්ඤත විමුක්ත අස්සඤ්ඤත විමුක්ත අනිමිත්ත විමුක්ත ආදී විමුක්තයන්ද එවාගෙම අනිකුත් සුත්තරේ මනස ධර්මයන්ද භජනය කළ බැවින් 108000 කෘෂ්ණව වමාර නිර්වාණ අමෘතේ වළඳලා භව ගමන අවසන් කළ බැවින් භගවාසින ගුණයෙන් සමන්වාගත වෙනවා. මේන බුදු ගුණ සඳරාවක් ප්‍රකාශ කරන්නේ එදෙනකොට මේ සිටුවරයාට දරා ගන්න දරුව ප්‍රීතිය සිහිසන් නැති වුණා. තුන් වාරයක් කියලා කියලා තමයි අනාදි කින්නේ සිටුවරයාට සිහිෙත් නිතුවා ගන්න පුළුවන් ඉතරම් ප්‍රීති වේගයක් ආවා. හේතුව කල්ප ලක්ෂ්‍ය පතාගනාවේ මේ බුද්ධ රත්නයයි. එදමාත්‍යා හිතේ ධම්මමයි අන්ඩෝනේ සරුවඥන් වාසේ දැක ගන්න කියලා. දෙන්නම සුව දැන් යන් දෙපා අයියේ එතෙමෙතෙන් වදිනවා යදිනම දැක ගන්න පුළුවන්. සතුවකින් සිටුවරයා සාස්ත්‍රීය අනුභව කරන්න දාගත්තා. නමුත් සාස්ත්‍රීය පෙරියම් කාලෙම නිින්දෙන් අවදීන දැළුවා. එදා ආර්යයන් පසුලොස්වක් කොහොය. තාම හද මුඳුන් එලක් නැහැ. ආයමත් එකක් නදාගත්තා. දැන් බුදුගුණ දිහින් ඉන්නේ. නිින්දෙන් අවදීන කොට දෙන්නේ බුදුගුණයි. ආයමත් බුදුගුණෙන් නිින්ද ගියා. ආයමත් අවදී වුණා රාත්‍රියේ නැගී එන දා හඳ මුතුන් වෙලා. තවත් සිතේනාවක් බුදු ගුණේ නිදාගෙන අවදී වුණා හඳ අවර වෙලා. එතකොට නිදිමත ඇත්තෙම නැහැ බුදු ගුණම සිහි කරනකොට මුළු පනාතම එළිය ගැතිලා. හඳ එළිය වාගේ එළියක් ගැතිලා. ඇඳෙන් බයින කොට දොරක් ඇරිලා. මහලෙන් මහලටම දොරවල් ගැන්ලා තිබුණා. මෙතුමා දොරෙන් දොරට බිමට දාගෙන ඇවිල්ලා ඒ සිටු මාළිගාවට පිටින දොර කොටුවක් ඇදලා සියලුම දොරවල් ඇදලා ආස්තයෙන් එළියට ඇවිත් මෙතුමාගේ දැන් සංකල්පනා පාස්වෘත්‍යයන් මිදෙන්නේ නැහැ මෙතුමා පාර්ශ්ව දැනාගත් පාරෝෂේ ගියා ජනකොට යනකොට උදේ එළියට නැත්නම් දොර ආරින්නේ නැති නගර ద్వාරයක් ඇරුණා මෙතනම් පුදුම පුණ්‍ය ගමනක් ඌර ජාත ජාතියෙහිදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිල්වත් ගුණවත් උතුමාගේ ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ද දුකී මංගී අසරණ අනාථ ආදීන්ද දොරාර දන් දුන්න ආනිසංසේ නිසා ඊයේ දේතන දොරවල් ඇරිලා ඒ මන්දිරාට හැම පැත්තෙම අඳුරේ වගේ ආලෝකයක් ඇතිලා මේක අඳුරෙන් යත් නෙවෙයි ඉරේණියෙකුත් නෙමේ පහන් එළියෙකුත් නෙමේ සරු එළියෙකුත් නෙමේ දේවතාවියෙකුත් නෙමේ ධානාලෝකෙකුත් නෙමේ මේ එළිය නම් බුදුගුණ පිළිගැනීමෙන් ලැබෙන ප්‍රීතිය මුල්කොට පැතිරී ආලෝකයක් මෙතුමා දැන් සොහොම් පිට්ඨනියෙන් වැද්දෙන් යනවා සොහොම් පිට්ඨනියක් කියන විශාල සොහොම් පිට්ඨනියක් ඒ සොහොම් පිට්ඨනියෙන් උඩ තමයි සීතවන ආරණ්‍යය තියෙන්නේ මෙතනයි සරුවඥන්වත් වැඩේ නිකල දැනගත්තේ මේ යනකොට මූර්තකාරයෙක් පහේ හැපුණා. ඒකෝතාන ප්‍රීතිය නැති වෙන අන්ධකාරයක් පහළ වුණා. සීලයක තියෙන ඉස්සය සෝවාන් වෙච්චි. දීරාගේ සේනාධිපති. මෙතුමා මේක දැකලා ආපේනගෙන ගාසාවක් කිව්වා. අභික්ෂම ගාසති අභික්ෂම ගාසති අභික්ෂම් සංසේසේ යෝනෝ ප්‍රතික්ෂන්තං සතං අත්තේ සතං අස්සා සතං අස්සේ ශරීරතා සතං සංඥාත අස්සානී ආමුත්ත මන් කුණ්ඩලා ඒකස්ස පදවේ තිහාරස්සේ කලං නම් ගන්ති සෝල සිංසල ගාථාවක් කියේ මේ අද අහසින් එනකොට ඒක පාත මෙතුමාට ආමත් ආලෝකයේ පහළ වුණා ඒ වචනින් කියවලු සිතන් ඉදිරියට යන ඉදිරියට යන ආපස්සට යන දේපා ඉදිරියට යන එක වාසනාවක් ඉදිරියට යන පියවර තබන දිග අර තබන දුරස් ප්‍රමාණය 18 වාරයක් දෙදොම අස්වමස්තරම් ප්‍රමාණයක් කියලා අස්වමස්තරම් ප්‍රමාණය ඔය පියවර ඔසෝන ඒ නාමයේ පහවන කුතල ධර්මයන්ගේ ශක්තිය අතුන් ලක්ෂයයි අස්යන් ලක්ෂයයි අස්තරින් ලක්ෂයයි සත ලක්ෂයයි සරු ආභරණය සරසුණු කන්‍යාවල් ලක්ෂයයි කියන පංචමහා ලක්ෂයක් සෑගෙන ගෙනවා නම් ඒ සෑග ඔය අශ්‍රමෝත්තරම් පියවර එසවීමෙන් ලැබෙන කුසල ධර්මයාගේ ශක්තියෙන් සොලකින් කනාවක් වටින්නේ නැහැ ඉදිරියට යන්නේ කියලා කියනවා. ඒකත් පුදුම ආශිර්වාදයක් වුණා. එමත් ආලෝකේ පහළ වුණා. අයමත් තැනකදී දීපය ලැබුණා. අයමත් තැනකදී දීපය ලැබුණ තුන් වාරයක්ම ආලෝකේ අතුරු දාන් වෙන කොටර දේවතා වහන්සේගෙන ගාථාව කියනවා. අයමත් බුදු ගුණ සිහිලෙනින් මෙතුමාගේ ත්‍යාලෝකේ පහළ වෙලා සීසවන ආමේ ආරණ්‍යෙ සම්මිත වුණා. ආරණ්‍යෙට ඇතුල් වෙන හදනකොට මෙතුම හිතුවා මම දකින් යන්නේ සියල්ල දන්න සරුවඥන් වහන්සේ නමක් වෙත නම් මගේ දෙමෝපියන් මට තබු නමක් යා කතා කරෙත්වා අතන හිතාගත්තා. සදහිම සරුවඥන් වහන්සේ දා දන්නවා මේ තැනැත්තා තමන් වෙතේන බව. එදා නීමති වේලාවේදී සමාපත්තියෙන් නැගී ගහක් මුල වැඩ සිටියේ. ගහක් මුල වැඩ ඉඳගෙන ඇය මෙත්‍රමාණේ දෙනකොට ඒහි සුගත් කියලා මිහිරි හඳින් කතා කළා. මෙතුමාගේ සිතේ අමෘත අභිෂේකයක් වැනි වුණා නම කියලා කතා කිරීම ගැහුවා. නමින් නැමීම කියලා ශ්‍රීපාද පත්මනේ දෝතින් පිරිමැද පිරිමැද වන්දනා කළ එකත් සතක වාදී වුණා. වාඩි වෙලා ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ මෙතනද ගත කළේ ස්වාමීනි? එසේ යම ආචාර්යන් මෙතන ගත කළේ. ස්වාමීනි සතෙන් කියදිනේ ගාමුද? එසේ සිතානේ මේ ලෝකේ යම් තැනක සතෙන් ඉන්නවා නම් මමත් එයින් තැනෙන් වෙනවා කියලා පහදා වදාළා. සුඛෝ විදේතු උත්තස්ස සුඛ ධම්මස්ස සාදිනු අභ්‍යාසංඝං සුඛං ලෝකේ පාන දුතේ සුඛං යමු ඔයගෙ ගාථා දෙකෙන් ධර්ම දේශනාවක් කළා. ඊළඟට මේ තැනත්තාට සරුවත් යනවා අසේ සිත අතර බලාගෙන අනුපිළිවෙල දේශනා පැවැත්වුවා. මොනවද අනුපිළිවෙල දේශනාව කියන්නේ? දාන කතාව, සීල කතාව, වර්ග කතාව, කාමයන්ගේ ආභීනව කතාව, කාමයන්ගේ ඕකාර කතාව, කාමයන්ගේ සංකිලේශ කතාව, නෛෂ්ක්‍රම්‍ය අනුසර්ග කතාව කියලා හතයි. ඊළඟට කාමෝත්පාදික දේශනාව අට විදිහටයි. දාන කතාව කියන්නේ පරිත්‍යාගය කරන්නේ ඇති පරිත්‍යාගයෙන් ලැබෙන ආනිසංසය. සීල කතාව කියන්නේ සීලය රකින්නේ ඇති සීලයෙන් ලැබෙන ආනිසංසය. ශ්‍රද්ධ කතාව කියන්නේ දානීය සීලයෙන් දෙව්ලෝක යන ඇති දෙව්ලෝක ලැබෙන සම්පත්තියයි. කාමයන්ගේ ආදීනව කතාව කියන්නේ දෙව්ලෝක මනෝලෝකයෙන් ඉදරම් පිළිවෙලනේ කාමස්තුන්ගේ කියන දොස් ගැතිවීම. කාමයන්ගේ ඕකාර කතා කියන්නේ මේ පංචකාම සම්පත්තියේ නාමක බව පහක් බව පහදා දීම. කාමයන්ගේ සංකීලේශ කතාව කියන්නේ මේ පංචම් සැපකෙරෙහි යෙදෙන යද වාරයක් ගානේ සමන් විදිහට අපිරිසිදු වෙනා කෙනෙක් ගරිල බව පහදා දීම. මේ කම් අනිසස් කතා කියන්නේ මේ තේන තුංගෝකේ මෙතන දෙනා ලැබෙන අමාමහා නිවන පිළිබඳව අනිසස් කතා. ඔය තිත දේශනා කනෝත මෙතුමාගේ ප්‍රසමාදී වුණා. නීර්මෙ පායදපත් වුණා. උපචාර සමාධි හිත සමාධි වුණා. ඒ සමාධිමත් වෙලා මේදී සාමුක්කාසික දේශනේ පැවැත්තුවා. සාමුක්කාසික දේශනේ කියන්නේ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ. මේක පොතක ලියලා නැති. එන කාගෙන්වත් අසලා දැනගත්තේ නැති. තමන් වාසයෙන් ආબોධ කරගත් ධර්මතාවක් දැනින් තමයි සාමුක්ඛාංශික දේශනාව කියන්නේ. ඒ සාමුක්ඛාංශික දේශනාව දෙතන කොට මේ එකම ආසනයේදී අනාථකින්නේ විචුවරයා දහසක් නයන් ප්‍රතිමාන්විත සෝවාන් මාර්ග ඵලයට පත් වුණා. කරුවන් සරණ ගියා. කරුවන් සරණ ගිහිල්ලා නන්ද නමස්කාර කොට කිව්වා ස්වාමී අදපතම් ආජ්‍ය තුන්වාසේ මගේම සීතාසේ පිළිගන්සේකවා අසල ආරාධනා කළා. කරුවක්යන් වාසේ පිළිතුරු දුන්නා සිතානෙනි ඔය ආභෝධය ලබා ගන්න හැමෝටම ඔයන් හිතක් පහළ වේදවා. නමුත් තථාගතයන් වහන්සේ එකතැන ජීව සීතාසේ ලබදවන්නේ නෙවි. තථාගතයන් වහන්සේ බහු සාධාරණයි ලෝකානුකම්පාවෙන් ලොව හැසිරෙනවා කියන එක පහදා දුන්නේ. විදපතිනි සිටවරය ආරාධනා කරන බුද්ධ බුදුරජාණන් වහන්සේ සංඝරත්නයයි වැඩම කරවාගෙනම නැගෙනහිර ගෙදරට ගියා. එදා නැගෙනහිරේ දාන කටයුතු වල සහභාගී වුණා. ඒ දාන කටයුතු අවසානයේදී බුදු පාමුල රැඳලා ආරාධනා කළා ස්වාමීනි මෙතන ඉඳලා දින හතක් මගේ දානෙ මෙතෙන් වැඩලසේක වාගේ ආරාධනේ පිළිගත්තා. ඉතින් නැගෙනියත් වා නැගෙනියගේ ස්වාමීපුත්‍රයා දිමිසාර මහරජුණෝ තවත් අයත් මිතුමාට දානෝපකරණ දෙන්න සූදානම් වුණා. මිතුමාට එපා මං දෙනා දාන වස්තු තියෙන ඕන තරම්. එනිසා මම මේ දානෙ දෙන්නට ඕන කියලා කාමෙන්වත් ආධාරයක් ගත්තේ නැහැ. ඒ විතරම දාන සංවිධානයේ දින හතක් මහා දානයක් දුන්නා. හත්වෙනි දවසේදී බුදුපාමුල වැඳලා ආරාධනා කළා ස්වාමීනි මම ජීවත්වන්නේ සරත් නුවර. ඒ ප්‍රදේශයේ බුද්ධ ධම්ම සංඝ රත්නයේ සත්‍යශ්‍රේතා බාලෝනේ නෑ ස්වාමීනි. නිසා ඒ ප්‍රදේශවාසීන්ට අනුකම්පා පිණිස අපේ ආරාධනය පිළිගන්න සේකවා කියලා ආරාධනා කළා. සරුවත්යන් වහන්සේ පිළිතුරු දුන්නා ස්ථානෙනි තථාගතයන් වහන්සේලා වාසය කරන විවේකස්ථාන වලයි කියලා. එසේ ස්වාමීනි මම විවේකස්ථානයක් සම්පාදනය කරනවා ඒ කාලයේදී වැඩම සඳහේක ආසන නැස ආරාධනා කොට ප්‍රතිඥාව ලබා ගත්තා. තමන් තමින විලංගාමයේ කටයුතු මෙනවා සජගානෝර සිපේ සයත්නෝද බලය ආපසු යන ගමනේදී යුදුනේ යුදුනේ විශ්‍රාම ශාලා 45ක් ගොඩ නැගුවා. බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වඩින ගමන් වලදී විවේක ගැනීම සඳහා විශ්‍රාම ශාලා 45ක් ගොඩ නැගුවා. විශ්‍රාමශාලා 45ට 45 ලක්ෂයක් ඉදන් කළා. මේ විදිහට මහා ගණස්කන්ධයක් වැය කරමින් සාසනය වෙලීමේ ජීවත් වූ මෙතුම සරත් නුවරට පැමිණ නගරයට සමීප දෙන වූ දුරස් න වූ ගමන් පහසුවක් ඇති තල් පහසුවක් ගස්වන් ඇති විවේකතනක් වශයෙන් සොයා බලා තෝරාගත්තේ ජේත කුමාරයාගේ ජේතවන උදෙලා. ජේත කුමාරයා ළඟ සිහින් සිවුවත් කුමාරයන් වහන්සේ තමුන් වහන්සේ සතු ජේතවන උයන මට මේට දෙනු මැනව කිව්වා. ජේත කුමාරයාගේ වචනින් පිට වුණා වචනය කිතානේ නේ. මේ ජේතවන වින ගහින්ද දින ගහින්ද රාජකාවුනේ අතුරුවත් මම දෙන්නේ නැහැ කියලා. ඒ මොකද මේ රාජ කුමාරයාට පුදුම සතුටක් තියෙන තැනක් තමයි උඹ මේ ප්‍රේමනාප භූමියේ තමයි ජේතවන උදේ. ඒතකොට සිටුවර අතුරුසනක් ගහලකෝ මං එනම් ගත්තයි කියලා. දෙන්නේ කෙනෙකුට ගත්ත වෙන්නේ කොහොමද? ජීවිතයෙහිදී සමුන්නාංශේ මම අපි දෙන්න යන්නේ නැතිව අමුතුමා ළඟට ගිහිල්ලා මේක ඉඳගන්න කිව්වා. මම දැන් ගත්තා. ජීවිතය අමුතුමා ළඟට ගිහින් මේ සමයේදී කිව්වා. වෙන ඉඳෙන්නේ නැහැටි සාදු කුමාරයා ප්‍රතිඥා කරේ මෙන්න මෙහෙමයි. ඉඳම වැහැින්ද රංකාවම ඇතුරුවක් දෙන්න බෑ කිව්වයි කිය. පස්සේ ඉන්නේ අමුතුමා මොකද කළේ කියදන්නේ? ඉදෙනේ නිල නියම කළා. ඉදෙනේ නිල නියම කළා දැනෙන්නේ ඒ නිල ගෙවුවොත් දෙන්නේ වෙනවා. ඒ නිසා රාජකුමාරයාට පරාදේ. අන්තිමේදී අනාථකින්ගේ දෙවිවරයා 18 කෝටියක නිධානයක් දෙනල්ලා සිය යලනාවන් වේදක යෙදලා මේ දින වැහැරිද රංකාවන් අතුරුවන්න පටන් ගත්තා. මේක නම් මහා පුදුම පරිත්‍යාගයක්. දස්යෙන්වත මුදස්යෙන්වත කමයෙන්වත ඒ ප්‍රමාණේ මැනලා ඒ තැන්වල රල්කවන්න ගොඩ ගන්න. ඔය දෙයට රල්කවන්න 10 කෝටියක් නැති වුණා. මේ රාජ කුමාරයා බලාගෙන. ඔය අතරේ රල්කවන්න මන්දේනා තාම ජීෙන්න සූදානම් කළා. මේ රාජ කුමාරයා ඇහැවා හිතානේ නේ. මේ තරම් උසාල ධන සම්පත් වපුරලා මේ දෙන්න මිලට ගන්න මොන ආයතනයක් පිළිසිද? සමාජ දේවල් හදා ගන්නද? දරුවන්ට දේවල් හදා දෙන්නද? කර්මාන්තාත්මයක් කරන්නද? වගා කරන්නද? මේ සිටුවරයා මේ සියල්ලම කරන්නේ බුදු ගුණ වර්ධන කරමින්. එතුමාගේ සිතේ භාවනා වශයෙන් වැඩෙන්නේ බුදු ගුණ භාවනාව. එතුමා අවුරුසාලු එකක් පොද පෙරවාගෙන පදිගානුවර සරුවාඥාන් වහන්සේ වැඩෙන ධ්‍යානත වැඩගෙන කිව්වා කුමාරයන් වහන්සේ මම මේ ඉගෙන මිලට ගන්නෙ මට ජීවත් හදන්නවත් දරුවන්ට ජීවත් හදන්නවත් නෙමෙයි. යෙනියම් තිසේ ව්‍යාපාරයක් කරන්න නෙමෙයි. මේ ඉගෙන මම ගන්නෙ දේවාති දේව වූ ශාස්ත්‍රාති ශාස්ත්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මාර්ග පරාදී කළා වූ වන්දනීය අභිවන්දනීය වූ පූජනීය අභිපූජනීය වූ දසබල ධාරී වූ සිද්ධාර්ථ ගෞතම සාක්ෂි මුනිంద్ర සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයේ පිහාරස්ථානය කරවන්නේ මේ කුමාරයාගේ සිතේ සද්ධාව විනිවිද පහළ වුණා. කල්පනා කළා මේ මිනිස්යෝ මුදල් හම්බ කරන්නේ සත්‍යයන් භාග්‍යවත් අපේ යන්න නොදී බොහෝ විදමාසලා මේ හම්බ කරන්නේ ඒ විදිහේ උපයාල සත්‍යා ගන්නා නැති ධනය මේ තරම් විශාල පරිත්‍යාගයක් කරමින් ඉවත ගන්නේ මේ ඉදම ඒ තථාගතයන් වහන්සේ ඒකේ මෙසේ කෙනෙක් දෙන්නද උන්වහන්සේ නම් මේ සියල ගුණ සංගයන්ගෙන් සමන්වාවට දෙන්න තෝරන නිසා මුල පස්සේ මම මේ මුදල් තව දෙන්නන්නේ නැහැ කියලා පිළිතුරක් දුන්නා. සිතානෙමු තා මුදල් දෙන්න එපා සංසාවල දෙන්න එපා මේ 18 කෝටි සංසාන වලින් එකක්වත් මම මගේ ගෙදරට ගෙනියන්නේ නැහැ. මමත් මේ යාල කර්මාන්තයේ දෙපතන් පරිවිච්ඡේදෝ. මට අවසර දෙන්නේ මේ ඉදම වත කරලා සාකාර පවුරු පොර කොටු කරන්න මට අවසර දෙන්නේ. කමුන්නාන්සේ මේ ඉදමේ කිය ඇටේට ගොඩනගිලි ගහන්න. ගොඩනගිලි සඳහා දැව අවශ්‍ය තාක්ෂණය උයමින් ගන්න. කියලා උපදෙස් දුන්නා. අන්තිමේදී රාජකුමාරයාද මේ ඉදම වද කරලා විශාල සාකාරයක් සහ දොරකොටුවක් විශාල දැවැන්ත දොරකොටුවක් ඇතිව කරනවා. මේ සිටුවරයා සාමේවත් වෙන උපදේශයක් නෙමෙයි විශ්වකර්ම නිර්වාණයක් වාගේ තමන්ගේම නුවණින් ගන්ධ කුටි, අග්‍රස්නාග කුටි, මහාස්නාගක කුටි, උපස්ථාන ශාලා, ධර්ම ශාලා, අග්නි ශාලා, සක්මම්මලු, පාප්‍රින්තාන, දිවාස්ථාන, ප්‍රතිතිල වැසිතිලි, දීපන් පොබුල ඔක්කෝම යහනාංග සම්පූර්ණ කළා. ඒ සියල්ල සම්පූර්ණ කළා බුද්ධ ධර්මක සංඝ රත්නේ මහා පෙරහැරින් වැඩම කරවාගෙන සංසෙන්දීන් සංවදා අතෙන් වදා සබර්ජීන් සමිනේ සමිනේ බුද්ධ ප්‍රමුඛ මහ සංඝ රත්නේ සංඝසතු කොට පූජා කරන් දීගෙන එදා සරුවත් යන වාසයේ දේතු දහමී 84 දහසක් දෙන ඒ භූමියේදී අමා මහ නිවන් සාදාගා මේ විදිහට මහා පුදුමාකාර වස්තු පරිත්‍යාගය අස්සල මේ සිටුවරයා ඒසා විශාලව ජේතවනාරාම විහාර පූජාවතම 54 කෝටියක් ධනය වැය කරගත්තා. දිනපතාම 2013 ගම් පැන්සිලි ගන්නවා විද්‍යාසන පණවාගෙන. තමන් මේ දිගර වැඩේ දීකරුව මාර්ගපාලා දෙම් බාට පමුණවා ගත්තා. බාලම කුමාරයත් මිල මුදල් වලින් උසිගන්වලා සියසක්ක් වලා සෝවාල් ඵලයට පැමිණිවා. එවාගෙම ජේතවනාරාමයේ බුද්ධත්ව මුක සංඝරත්නයේ වඩා හිඳුවා වැඩේ දිගින් මුළුමහා සෑස්නවර වාසයේ හත් කෝටියක් ජනතාව අතරින් පන් කෝටියක් දෙනාම මාර්ගපාලා විහාරයත්‍රාක පාට පමුණවා ගන්න පුළුවන්. එනිසාම සරුවක් යන වාසයේ 25ක් ජේතවනාරාමයේ ඇතුළු මේ සෑස්නවර ආදිත්‍ය වැඩේ සිටියා. එයින් අවුරුදු 6ක් පූර්වාරාමයේ වැඩේ සිටියා විසාකා මාතා කරු පූර්වාරාම. මෙන්න මේ ජේතවනාරාමයේ නදීන දවසටයි මේ කියන්නේ පස්සකම්ම සූත්‍රයේ දේශනා කරන සීල. මේ දේශනාවේ සාරාංශය දැන් අපි සලකා බලමු. සත්තානෝනේ ගාපති ධම්ම ඉස්සා සංතා මනාප දුල්ලභා ලෝකස්මි. කිතානේ මේ ලෝකේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ඒමනාපුූ සිතනවා කන දකන්නාව මතන්නාව පතන්නා වූ දුර්ලභකාන්නා සතරක් ඇත. පතනේ චර්තාරෝ ඒ සවරි සතරක් දෙයක්. බෝගානය උපජන්ත සාගම්මයනාති අයම් පතමෝ ගම්මු විස්තෝ කල්තෝ මනාපෝ දුල්ල බෝලෝ කක්නී. මේ බෞද්ධයි තෙනවා මට ධාර්මික ධනය ලැබේවා. මේක පළමුවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ පළමුවෙනි ධර්මය. භෝගී ලබ්ධා සාගම්මේ යසෝමේ අභුග්ගච්ඡති සාඥාසේ සා උපජ්ජායේ ජීතේ අයං දුක්ඛෝ ධම්ම විද්වෝ සන්තෝ මනාපෝ දුර්ලභ ලෝකස්මි. මට ධාර්මික ධනය ලැබේවා. ධනය ලැබී මගේ දෙමව්පියන් වෙච්ච සහෝදර සහෝදරියන් වෙච්ච අමුදරුවන් වෙච්ච එකමිතුරන් වෙච්ච නෑදෑයන් වෙච්ච මගේ යසෝචීතය දසට පැතිරේවා කියන එක දෙවෙනි ඉෂ්ඨකාන්ත මනාක දුර්ලභ ධර්මතාවයි. භෝගේ ලබ්ධා සාගම්මේන යසං ලබ්ධා සාඥාසේ සා උපජ්ජායේහි කිරන් ජීවාමේ ජීජමන්තාජොම් පාලේනීති අයන් සතිෝ ධම්මෝ විත්තෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින්. ධාර්මික ධනවත් වී යතෝ කීරතිය සපිරිවරින් පැතිරි ඉර කාලයක් නිරෝගීව ජීවත් වෙනවා කෙනෙක් තුන්වෙනි දුර්ලභ වූ ඉෂ්ඨකාන්ත මනාපෝ ධර් සතරේ තුන්වෙනි ධර්මතාවයි. භෝගේ ලබ්ධා සාගම්මේන යසං ලබ්ධා සාඥාති සා උපජ්ජායේහි ඉරං ජීවිත්වා ජීවමන්තායොම් පාලෙත්වා කායස වේදා පරම්මර්ම සුගතින් සද්දං ලෝකං උපපජ්ජාමීති අයං චතුත්ථෝ ධම්මෝ විත්තෝ සන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින්. ධාර්මිකව ධනවත්ී යතෝ කීරති අත තිරිවෙන් ප්‍රතිවි නිරෝගි සෝයෙන් චිරජීවනයෙන් ජීවත්ී ආයතයාගේ කෙළවරන මරණින් මත්තෙහි ස්වර්ග සංඛාත සුගති ලෝකේ උපදින්වා කියනක ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ සිතන පතන අතරෙහි දුර්ලභ කාරණය. කිනේකෝ ගාපති කර්තාරෝ ධම්මා ඉත්තා සංසා මනාප දුර්ලභ ලෝකස්මි. හිතානෙන්නේ මෙන්න මේ සතර තමයි ලෝකේෂ්ඨ ඕකාන්තෝ මනාපෝ හිතන පදන ප්‍රාර්ථනා කරන්නේ දුර්ලභ කාරණා හතර මේකයි. දැන් මේ කාරණා හතර පැහැදිලි. බෞද්ධයෙකුකින් මේවා ලබන්නට ඕන. බෞද්ධයෙකුකින් ධාර්මිකව ධනවත් වෙන්නට ඕන. ධනෙ කෙරෙහි තෘෂ්ණාව වඩන්නේ නෙමෙයි. දම්පින්කම් කරගන්නේ පාරමී පුරා ගන්න. යසෝ කීති අවශ්‍ය යසෝ කීති කියලා මෙතන කියන්නේ ಗುಣ පතනේ සමනක් නෙමෙයි. සිල්වත් ගුණවත් නැනවත් කල්යාණ මිත්‍ර සම්පත්තියයි. ඒක අවශ්‍යයි. නිරෝගීව ත්‍රිජීවනයේ දීර්ඝායුෂ ලැබෙන්න ඕන කරන් නිකන් නෙමෙයි. සීල සමාධි ප්‍රඥා තීර්ෂයෙන් පාරමී පුරා ගන්නටයි. ඊළඟට දේශනා කෙනේ ස්වර්ගය. මේ ජීවිතේ මගඵල නිවන් නොලබුණා නම් අපායට නොගියද මනුෂ්‍ය දුර්භාග්‍ය නොවි මනුෂ්‍ය ලෝකයේ ජීව ලෝක හයයෙන් සුගතියකට යන්න ලැබේවා කියන එක අවශ්‍යතාවක්. ඒ මොකද අපායට ගියා නම් කුසලයක් කරගන්නේ ඉතින් නවත් ලැබෙන්නේ. ඉතින් සුගතියේ තියෙන්නේ කොටස් තුනක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ ජීව ලෝක හයයේ කාම සුගතිය. ඊළඟට බ්‍රහ්ම ලෝකෙ තියෙනවානේ 16ක් ඒ සුද්ධාවාස පහ හැර ඉතින් 11ක් තියෙනවා. ඒගොල්ලන්ට කියන රූප භූමියේ තියෙන තාපින් අරූප ලෝක හතරක් ඒවා සුගති. තවත් තියෙන සුගතිය. ඒ සුගතියේ කුමාරද ආදර්ශය කුමාරගේ නෙමෙති ශෝබන ගමනින් යාජිතු අමාම අන්දිවන් සුවය. ඒක භූමියක් නෑ. කල්ප රූප විමාන ආදිවිදවත් නැහැ. එතන තියෙන්නේ යමු පෙසුවේ. ආවේගයේ දෙසුවේ. ඒක තමයි අන්තිම සුදසි. මේ සියල්ල සාස්ත්‍රාචර ගැනීමට ගම් සාසනාව. ඊළඟට බුදුරජාන් වහන්සේ පහදා දෙනවා. ඉමේ සංකෝ ධාපති සතුන්නම් ධම්මානම් හිතානම් කන්තානම් මනාපානම් දුල්ලභානම් ගෝතස්මි සත්තාරෝ ධම්මා පතිලාභාය සංවත්තන්ති. මහා සිතානේ ඉෂ්ඨෝද පාන්තෝද මනාපෝද හිතන පතනනේ දුර්ලභ කාරණා සතර අත්පත්තර ගැනීමට සම්පත් හතරක් හේතු වෙනවා. ඒ මොනවාද සම්පත් හතර? සද්ධා සම්පදා, සීල සම්පදා, සාහ සම්පදා, ප්‍රඥා සම්පදා. මෙන්න මේ ධර්මතා හතරයි. මේ ධර්මතා හතර අනුගමනය කිරීමෙන් අර මුලින් සඳහන් කළේ ඉෂ්ඨ කියන්නේ කැමති වේද? කාන්ත කියන්නේ කැමති වේද? මනාප කියන්නේ ඉෂ්ඨයේ ප්‍රීතිය වඩවන. හිතසුව සලසෙද? දුන්නද වූ කාරණා සතර. එනම් දහමින් ධනවත් වීමට, යසෝ කීයේ යස පිරිවරින් පැතිරීමට, නිරෝගීව චිරජීවනයෙන් ජීවත් වීමට, ආලි කෙලවර සුගතියට යාමට හේතු වෙනවා මේ ධර්මතා හතර. මොනවාද? සද්ධා සම්පදා, ශීල සම්පදා, සාග සම්පදා, ප්‍රඥා සම්පදා. ඊළඟට සරුවත් යන වාසේ තෝරන එකක් ගන්න. සද්ධා සම්පදා කියන්නේ මොකක්ද? සද්ධාති තථාගතස්සේ බෝධි. පිටිතෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සද්ධාගේ මනුසානම් බුද්ධෝ භගවාති. සර්වඥන් වහන්සේගේ බුද්ධත්වයේ හදවතින් පිළිගන්නවා. හේමාංගේ සර්වඥන් වහන්සේ වාසනාසහිත සතුලස්සේ සංකරෙන් දුරු වූ හේමි අරියත් නම් වෙනවා. සර්ව ධර්මයන් සර්වාපාරෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ඕම එකක් එකක් ගානේ සීකරෙනි. ඒ සර්වඥන් වහන්සේගේ බුද්ධත්වයේ හදපත්ෙන් පිළිගන්නවා. ඒ කියන්නේ තමන්ගේ දන්නා දන්නා ධර්මත බුද්ධ ගුණ බුද්ධ චරිතේ සිහිපත් කරමින් ඒ ඉස්තේන වශයෙන් පිළිගන්න. මනෝ ප්‍රඥාමේ තිරු ඇති පිළිගන්න. වාහ ප්‍රඥාමේ තිරු ඇති පිළිගන්න. මහා ප්‍රඥාමේ තිරු ඇති පිළිගන්න. සූවි සිවිල පසු ලැබූ ඇති පිළිගන්න. අස්සේක් මාස් මේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දුන්න ඇති පිළිගන්න. දෙතුරුවක් දැවේදී සතර මහා පොළොව සම්පාතල ඇති පිළිගන්නවා. වගේම දීපංකර පාදමෝමේදී අෂ්ඨ ධර්ම සමවදානයේ නියත විවරණ ලබාගත් ඇති පිළිගන්නවා. මනුෂ්‍ය ලෝකයේ දෙවියන් ප්‍රතමයන් තම පිටත දිව්‍ය ලෝකයේ හේතකේතු දෙව් රජ කෙනෙක් සිට දසදහසක් සත්වල දෙවිවරුන්ගේ ආරාධනය පිළිගත් බව පිළිගත්. පස්මහා බැලුම් බලා මෞඛ්‍යයන් වෙත සමින සතව සම්ප්‍රජානකාරීව ප්‍රතිසන්දිගත් බව පිළිගත්. ප්‍රතිසන්දිගත් දාසයේ දසදහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යාරි සිද්ධ වූ ඇති පිළිගත්. උත්පත්ති මංගල්‍යයේ ප්‍රාත්‍යාරි සිදු වූ ඇති පිළිගත්. එවැදෙම වාස 16දී සීත දස්කෝ ඇති පිළිගත්. එවැදෙම රාජ්‍ය ශ්‍රීයේ පස්සු බව යශෝදරා දේවිය සමග සිට සාහල පුත්‍රයන් උපන්න දාසේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදිච්ච බව ආලාර සාලා මුද්දකරා පුත්‍රයන් වෙත පැමිණ සාකච්ඡා කළ ප්‍රමණින් ඥාන සමාපatti ලැබූ බව මහා ප්‍රධාන වීර්ය ලැබූ බව ලැබුම් පිළියෙත ප්‍රයාගත් බව බුදින දාසේ අලුයම් කාලයේ පස්මහා සීනියක් දුතු බව සුදාසාව පිළිතුරු පිළිගන් වූ අයිරි එවැදෙම සෝත්‍ය බ්‍රාහ්මණතුමා සුකතන මිති පිළිගන් වූ අයිරි භූමලා වෙත වැඩම කරනු ආසාරේ භූමලාගේ වැඩිඳගෙන මාර පරාජය කොට ලෝත්‍රා දුක්ඛත්තේ පත් වූ ආකාරය ඔක්කොම පිළිගන්. එවැදෙම බයිසත්ත්ව තුන් දේශනිය ගැන පිළිගන්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආතු අනුව්‍යංජන ලක්ෂණ ආදී රූපකා සම්පත්‍ය ඇති බව පිළිගන්. ඒ සාරවත්යන් වහන්සේ දෙතෝ සුපරිසුද්ධ වූ සේකම් ධර්මයේ ස්වාප්පාත බව පිළිගන්. සාන්දෘෂ්ටික බවක් පිළිගන්න. අකාලික බවක් පිළිගන්න. ඒකාසික බවක් පිළිගන්න. ඕපනහිත බවක් පිළිගන්න. පස්සන්තං වේදිකබ්බින් වූ ගුණ ඇති බව පිළිගන්න. ඒ ධර්මයේ තනුව මගපල නිවන් ලබාගත් ආරි මහා සංඝ රත්නයේ සුපතිපන්න නම් බවද උපපතිපන්න නම් ගුණ ඇති බවද ඥාය ප්‍රතිපන්න ගුණ සමන්විත බවද සාමීත්‍ය ප්‍රතිපන්න ගුණ සමන්විත බවද පිළිගන්න. එවැගේම ආහුනේගේ ගුණයෙන් පාහුනේගේ ගුණයෙන් දක්ෂිනේගේ ගුණයෙන් අන්‍යවේ පරමින්ගේ ගුණයෙන් සහ අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණයෙන් සමන්විත බව පිළිගන්න. මේ දෙද බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ පිළිබඳව කදපත්යෙන් පිළිගැනීමක් වේනම් ඒකට කියනවා සද්ධාතිය. ඒ සද්ධාවේ එකේ පිළිගැනීමට කියන සද්ධාන ලක්ෂණ සද්ධාතිය. තමන් ජීවිතේ දුක දුම්නස සංජාතවා කාගය දෝෂයක් මෝහයක් කලනීමක් ආවම දේවාල ගාමියන් නැතු සාල්බබාලනි සාංකෝරයන් සොයා යන්නේ නැතුව දෙනත් යන්ත්‍ර මන්ත්‍ර ගුරු සම්ප්‍රසයන්නේ නැතුව විතරමේ කල්ගවන්නේ නැතුව බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ සිහි කරගො. එසේ රත්නත්‍රයේ සිහි කරලා ඉන් හිත පහදවා ගන්නවා. ඒකද කියනවා සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. දාන සීල භාවනාදී චිතන ක්‍රියාවන් කරන්න අවස්ථාවක් දෙමින්තාව යම් යම් බාධා වල දෙන්න පුළුවන්. විශේෂයෙන්ම බඩේ අමාරු ඇඟේ තොටේ රිදී කන්කුන් යම් නැත්නම් ජල ගැලී වර්ෂාව සීතල උණුසුම නැතිවම රූපේදා වෙනස් වෙනස් මේ බාධාවන් වෙන්න පුළුවන්. වෙනම අවස්ථාවල තමන් හිතේටෝ දීසමතේ කවදාකවත් පස්සපාදියේ නොතබා ඌර වීර සංග්‍රාමයේ යෝධයෙක් වාගේ උද්‍යෝගේ මත ඉදිරිපත් වෙන කුසලක්‍රියාව කරන්නේ යෙදෙන්නේ සම්පත් අඳන ලක්ෂණ ශ්‍රද්ධාව නිසායි. අර මහා බෝධිසත්වයන් වහන්සේ කබිරංගාර බෝධිසත්ව කාලයේදී විනියංගුරු ආලමයක් දෙද සැලනක් දාන දුන්නේ අන්‍ය සම්පත් සම්බන්ධන ලක්ෂණ ශ්‍රද්ධාව යානුභාවී. එවැගේම මඬ තින්න සිටේ වනම් වැටෙනවා. දහවියා ගොඩ තින්න සිටේ වනම් වැටෙනවා. එහෙම නැත්නම් ඒ ගම නගරයක් දොරටුව ළඟ ඉන්ද්‍රජීල සිටේ වනම ඉති කඳුන්නේ කනුවක්. මේ කනුව අද ඇති දව කොටයක් හතරෙන්යක් පොළවේ ඉඳනවා හතරෙන්යක් පොළවේ ඉඳට මතේලයි කියන්නේ ඒක තමයි ඉති කඳුල්ලේ ඉන්ද්‍රජීලයේ කියන්නේ. මේ ඉන්ද්‍රජීලයේ අගිය කොටස් ගලවන්න බෑ. ඒරම්බ වාසේට පොළවන්න බෑ. ඒ මාගේ තමයි කුමරුවන්ගේ ගුණ කෙරෙහි දීපවා ගත්ත මෙතන ශ්‍රද්ධාවට කියනවා ඕකප්පල ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. බුද්ධත්වයේ පතේ බුද්ධත්වයේ මහා ශ්‍රාවකත්වයේ අග්‍රශ්‍රාවකත්වයේ ප්‍රසාදන එන ජීවරණ පතුල් ලබා ගන්න බෝසතාණන් වහන්සේලාට ධර්මයෙන් භාගයට තියෙන ශ්‍රද්ධාව ඒකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. එවැගේම මාර්ගඵල ආදීන් පහළ වෙන ශ්‍රද්ධාව අභිගම ශ්‍රද්ධාවයි. ඒක මාර්ගයට සලවන්න බෑ. දිනක් බුදුරජාණන් වහන්සේ සූරම් වර්තමාන උතුමා තමන් වෙත සැලමියාම ධර්ම දේශනා කිරීමෙන් ඔහු සෝවාන් වුණා. සෝවාන් වෙලා සීලයට ගියාම එන්න දුක දෙක ආවා. ඇවිල්ලා කියනවා මානවකගේ එකක් අහන්න මේක පෙර මං කියවන්නේ සංස්කාර සීල සංස්කාර අනිත්‍ය දුක්ඛ අනත්තය කියලා. එම නිමි සමාල් සංස්කාර නිත්‍යයි සමාල් සංස්කාර සත්‍යයි සමාල් සංස්කාර ආත්මයි කියලා ඉපරිත බණක් කියුවා. ඉතින් මේ සෝනම් වත් මානෝක දැන් සෝවාන් වෙලා ඉන්නේ. එතුමා විච සලමේ වෙන්නේ ශ්‍රද්ධාව සලවන්නේ නැහැ. එතුමා කල්පනා කළා බුදුවරයන් වහන්සේලාට වතුනම වරදීනේ නැහැ. වරක් කියේ නැත සංශෝධනය කරන්නේ සිදුවන්නේ නැහැ. එනම් බුදු කෙනෙක්ෙන් බෑ. උදි වේසින් ආපු කෙනෙක් දෙන්න ඕන කියලා එම සම්මුදාවට කවුද කියලා. මාර්ගයේ උත්තර බොරු කියන්නේ නෑ. මානාලික කමලිතාගේ අතලාවේ කරන්නේ. එයා හිතා මම වස්වර්ග ජීවිතය කියලා. වස්තනියේ සූරම් වස්ත මානවකේ අතුලසනක් ගහලා කිව්වා. වස්වර්ග ජීවිතයේ පොදවන ඉන්ටර්නෙට් මේ සියයක් දහස්තාවක් මානලද අවබෝධයේ සලුවන් දෙය කිව්වා මම වතුරු දාන්න. යේවාගේ සෝවාන් ගුණයන් පස්සේ දෙන සද්ධාවත කියනවා අධිකම සද්ධාව. එයින් ලෝකෝත්තර සද්ධාව අධිකම සද්ධාව. අනිත්‍ය ලෞකිකයි. දැන් මෙන්න මේ සද්ධාව යම් කෙනෙකුගේ හිතේ නිතර නිතර ඔබෙන් පවතිනවා නම් ඒකට සද්ධා සම්පදාව කියලා. සද්ධා සම්පදාව කියනවා නම් සැබවින්ම මෛත්‍රියේ කරුණා මුදිතා උපේක්ෂා ගුණ පිළිපදිනවා. සෑම කර්තියන් කෙරේ කරුණා මෛත්‍රියේ පිහිටෙනවා. ඒකා කවදාකවත් සතෙක් මරන්න හිතෙන්නේ නැහැ. අනන්තයේ සතු නූතකස්වත් වංචාවෙන් ගන්න හිතෙන්නේ නැහැ. විද්‍යාචාර සිතක් පහළ වෙන්නේ නැහැ. බොරුවක් කියන්නේ සිතක් පහළ වෙන්නේ නැහැ. පුරාපාණි සඳහා සිතක් පහළවන්නේ නැහැ. හේලම්බසක් කියන්නේ සිතක් පහළ වෙන්නේ නැහැ. පරිස වචනයක් කියන්නේ සිතක් පහළ වෙන්නේ නැහැ. විස්කල වචන කියන්නේ සිත පහළ වෙන්නේ නැහැ. අනුන්ගේ දේස ආශා කරන් හිතෙන්නේ නැහැ. අනුන්ගේ තෝදේ ඉර්ෂ්‍යා කරන් හිතෙන්නේ නැහැ. ඒ වගේම නිසිදු ගන්නෙත් නැහැ. මේ දසාපුතලෙන් සම්පූර්ණයෙන් වැළකෙනවා සද්ධා සම්පත්තිය නිසා. ඒ සද්ධා සම්පත්තියෙන් ඉන්න නිසා බොහොම අනලස්සව තමන්ගේ ව්‍යාපාර කටයුතු ධාර්මිකව දියුණු කරනකොට ගෑමින් ධනෙ ලැබෙනවා. ධනෙ ලැබෙන වගේම සද්ධාවන්තයා බැවින් ගුණකතාවක් පිරිවර සම්පත්තියක් ලැබෙනවා. ඒ වගේම නිරෝධ සෝයන් දියෙනක අවශ්‍යයක් ලැබෙනවා. ආයත කෙලවරේ කාන්තේම සුගති ගාමි වෙනවා. සීල සම්පදා නමින් දේශනා කෙලේ ගුවාස බෞද්ධයන් විසින් නිත්‍ය වශයෙන් පංච සීලය සමාදන්ව රකින්න පුළුවන්, ආදී වස්තුලගේ සීලය සමාදන්ව රකින්න පුළුවන්, උපෝසත වශයෙන් සීලය සමාදන් වෙන්න පුළුවන්, නිත්‍ය වශයෙන් දස සීලය සමාදන් වෙන්න පුළුවන්. ඒ සමරෝ සමාදන් වෙන සීලය අකණ්ඩ අර්ථිද්ද අසබල අසල්මාත බුද්ධිස්ස දිනුම්පසත් අපරාමත්ත සමාධි සංවත්නී කියන අංගයෙන් ආරක්ෂා වෙනවා නම් අන්‍ය සීල සම්ප්‍රදායයි. අකණ්ඩ කියන්නේ මුලින් නැගී සිත ප්‍රඥාවක් නොමිද රැසීමයි. අර්ථිද්ද කියන්නේ නැගී සිත ප්‍රඥාවක් නොමිද රැසීමයි. අසබල කියන්නේ ඒ නිසාම දෙකේට දිලගන්නේ නැතුව රැකීමයි. අකල් මාත කියන්නේ තැනින් තැනින් සිතපද නොමුද රැකීමයි. බුද්ධි සිතයන්නේ මම සීලවන්තයෙක් බව අනිත්‍යය දැනගැනීමත්වා කියලා මට කවුරුත් වදිස්වා පුතත්වා ගුණපතනේ කෙරෙස්වා මත ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා ලැබේවා සීලය නිසාසන හේතුව අන්න කෘෂ්ණාවට වහල් වුණා. ඒ වාගේ තෘෂ්ණාවක් පහළ කර නොගෙන විස්තරණ අභ්‍යාසයේ සීලය රැකීම දෙකන විදිත් සීලය කියලා. විනිත් සත්‍යයන්නේ බුදුපතේ බුදු මහ රහතන් වහන්සේලා දැක්ව සාමුතිය ප්‍රතිති වෙන්න පුළුවන් ඇද ප්‍රඥා කියන්නේ විනිත් සත්‍ය සීලය. අපරාමාත සීලය කියන්නේ මම මේ සීලය නිසා මේ ළඟට දෙව්ලෝ යන්න ඕනේ, සංඝව රජ වෙන්න ඕනේ. රාජයෙන් බ්‍රහ්මචාරුකම් ලබන්โดනේ සත්‍ත්‍ය රාජයෙන් දෝනේ කාන්තා පස්ස කෙනෙක් නම් මම දෙව්ලොවදී සබ්දේව රජුන් ගබනේසේ වෙන්නට උනේ. මේ වාගේ නොයෙක් නොයෙක් ජීවේ මානුෂ ආදී ලෞකික සම්පත් ඇතුව සීලය නිසා පරාමත්තයි. කෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් අල්ලා ගනු ලැබූ සීලයක් වෙනවා. එසේ නැතුව මගේ මේ සීලය අසවල් බෝධි ඥානයෙන් 1500ක් කෙලෙසුන් ජයගෙන අමාමා නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සීලයේ අපරාමත්ත සීලයයි. සමාධි සංවර්ධනයේ සීලයේ මේල සාරාක්ෂාකන සීලයක් ඇති සීලවන්තයාට දහස් මුලදියත් යහදී උනත් සුභ සමාධිය වේවා. එදසවා කුටිගේ තියා සිත සමාධි වේදෝ. ගණිතනාවත් ගල්තලාවත් තියා සිත සමාධි වේදෝ. වාදී උනත් සිත සමාධි වේනවා. හිතගන්නේ තියා සිත සමාධි වේදෝ. සවාදීන් අයිදිනින් තියා සිත සමාධි වේනවා. සායනගත තියා සිත සමාධි වේනවා. මක්නිසාද? සියද ත්‍රිසුදී. සීලේ ත්‍රිසුදීකා අනිත් සීල වලින් ආනිසල්ද රාහස්‍යය ජීවිතෙන් ලැබෙනවා. ගිනියෝ සංවරස්සාවේ ඒ සීලය සංවර වීම පිණිසයි. සංවරෝ අවිපටිසාරස්සාය ඒ සීලවන්ත බව අසු මොත වීම පිණිසයි. අවිපටිසාරෝ පාමොන්ජස්සාය එසේ විපිලිසර නොවීම නදරු ප්‍රීතිය පිණිසයි. පාමොන්ජම් සීතස්සාය නදරු ප්‍රීතිය පස්වනක් නිරාමික මහත් ප්‍රීතිය පිණිසයි. ඒති පස්සත් ධර්තාය ඒ නිරාමික පස්වනක් ප්‍රීතිය සායචිත්ත පස්සද්දේ පිණිසයි. පස්සබ්දේ සුත්තාය කායිත පස්සබ්දේ කායික මානසික නිරාමික සත්‍යයේ නිසයි. සුතං සමාදත්තාය කායික මානසික නිරාමික සත්‍යයේ චිත්ත සමාධියේ නිසයි. සමාධි යථා භූත ඥාන දර්ශනාත්තාය සමාධියේ උද්‍යාවියේ ඥානයේ භංග ඥානයේ ලැබෙනුත් නිසයි. යථා භූත ඥාන දර්ශනන් නිබ්බිදත්තාය යථාභූත ඥාන දර්ශනයේ භාසුපාත්තාන ඥාන, ආදීනව ඥාන, විද්ධිදා ඥාන, මුංජිතකාමිතා ඥාන, පරිසංකානුපාසනා ඥාන, සංකාරිතා ඥාන පිණිසයි. නිබ්බිදා විරාගස්සාගේ ඒ ඥාන පරම්පරාව විරාග සංඛාතේ සෝවාන්, සතරදාගාමි, අනාගාමි, අරහත් මාර්ගඥාන පිණිසයි. යාගෝ විමුක්තාය ඒ සතර මාර්ග ඥානයේ සතර ඵලයේ උපදවා ගැනීම පිණිසයි. විමුක්ති විමුක්ති ඥාන දර්ශනාත්තාය ඒ ශ්ලෝකෝත්තර සතර ඵලයේ ප්‍රතිපත්තියම නිසා ප්‍රතිනිේක්ෂා ඥානයේ පහළ වෙනවා ඒ පිණිසයි. විමුක්ති ඥාන දර්ශනං අනුපාදා පරිනිබ්බානස්සාය ඒ මේ විමුක්ති ඥාන දර්ශනයෙන් නම් අන්නාදීති උපාදානාදී සියල් අත්තර ධමා යන අනුපාදා පරිනිර්වාණ සංසාරක අමා මහ නිවන සාක්ෂාත් කරගන්නුයි. හේත දත්තා සතා ධම්ම සතාව අවශ්‍යන්නේ මේ පිණිසයි. හේත දත්තා මන්තන ධර්ම සාක්ෂාත්ව අවශ්‍යන්නේ මේ පිණිසයි. හේත දත්තා සෝතාවදානං දසවන්නමාන ධම්ම සීලයේ මේ පිණිසයි. යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ යේතේන තෘෂ්ණා විත්‍යා විපාදාන්‍යං සදාත වැලිතිලා අමා මහ නිවන සාක්ෂාත් කරගන්නේ තුනිසයි. මෙන්න මේ මරස්නා සීලයේ මේකෙදි කියනවා සමාධි සංවර්ධනක සීලය. දැන් ඉතින් මේ දෙල සලසා ගත්තාම ඒ සීල වංශයා සීල සම්පදාවේ යුක්ත බැවින් සබලින්ම නිර්ත්‍ය වාසයෙන් පංච සීලය රකින්නවා, ආජීවස්සම සීලය රකින්නවා, පස්කමෙන් දසාකුසලෙන් වළකින්නවා. එනිසාම අප්‍රමාදව තමන්ගේ ජීවනෝපාය කටයුතු කරන බැවින් සීලවන්තයාට ධාර්මිකව ධනෙ ලැබෙනවා. සීලවන්තයාගේ යතෝ කීසේ දසක පැතිරෙනවා. සීලවන්තයා සීලක සීලවන්තකම නිසාම නිරෝගීව චිරජීවනයෙන් ජීවත් වෙනවා. සීලවන්තයා ආර්ථිකලේ රේඛාන්තයේ මුතුපිපාණය ලැබෙනවා. මේ කාරණයේ ත්‍යාග සම්ප්‍රදාය. ත්‍යාග සම්ප්‍රදාය නමින් මෙතන හඳුන්වන්නේ මෙහෙමයි කර්ම හයකින් ත්‍යාගය පුරුදු කරනවා. විදිතවල් මල මැදේරේන තේජසාගාරං අධ්‍යාවසති. මුත්තචාගෝ පාඨපානි යාතයෝගෝ වස්සාගරතෝ දාන සංවිභාගරතෝ මේකෙන් ලක්ෂණ අනුව ත්‍යාගය පුරුදු කරනවා. විදිතමල මස්සේරේන තේජසාධාරං අධ්‍යාවකති කියන්නේ ගෙදර වාසය කරන්නේ මසුරු මල විසින් ඉවත් කරලා මත යමක් පාදාරි පරිත්‍යාග කරගන්නේ ලැබේවා කියලා චේතනාවෙන් තමයි දවස ගෙවන්නේ. ඒක පළවෙනි ලක්ෂණය. රජේ මුත්තේචා භෝ කාර්ණම යමස් පරිත්‍යා කරනවා කිසිම ආශාවක් නැති. දිව්‍යන්නේ පරිද්දන්න දිව්‍යන්නේ මගියන් අසරණයන්ට පිළිසංසතාට පවා යමස් පරිත්‍යා කරන්නේ කිසිම දෙයක් අපේක්ෂා නොකර බලාපොරොත්තු නැතිවක් නෑ. ආයතනි අත හොදාගත් ගමන් වගේ ඉන්න යමක් පරිත්‍යාග කරයි. ජාත යෝගෝ කවුරු හරි ඇවිල්ලා අනේ මට සහභාගී වුණේ කියලා ඉල්ලන්න සුදුසු ඇටියෙත ඉල්ලුවොත් නොදී ඉන්නේ නැතුව පරිත්‍යාග කරනවා. වස්සාද රතෝ තමයිලා නම් දෙදා හදා දෙන්න පුරුදු වෙනවා. ඒ වගේම දාන සංවිධාද රතෝ තමන් උපේනගෙන අර්ථස දානේ දෙනවා. තමන් පරිභෝග කරන්නේ කෙනෙක් කියලා තේරෙනවා. මෙන්න මේ කර්ම ආයේ විස්තර පරිත්‍යාගයේ පුරුදුwidetildeමෙදි කියනවා ත්‍යාග සම්පදාය කියලා. මේ ත්‍යාග සම්පදාය යම් කෙනෙකුගේ හිතේ ජීුණු කරගත්තා නම් ත්‍යාගවන්තයා සදා සද්ධාවන්තයෙක්ද වෙනවා සීලවන්තයෙක්ද වෙනවා. ඒක ත්‍යාගවන්තය අප්‍රමාදව සතුටු වෙන බැවින් යමින් ධනවත් වේදවා. එවාගෙන ත්‍යාගවන්තයාගේ ගුණපතනිය යතුරු කීර්තිය සැතිරෙනවා. ත්‍යාගවන්තයා ත්‍යාගවන්තකම නිසාම නිරෝධී වෙනවා දීර්ඝාස නිදෙනවා. ත්‍යාගවන්තයා හේතුයෙන් සුගති ලෝකයක උත්පත්ති ලැබෙනවා. අතරේ නිකාල්නේ තමයි පඤ්ඤා සම්පදා. පඤ්ඤා සම්පදායේ ප්‍රභේද රාශියක් තියෙනවා. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කියලා කොටස් තුනකට බෙදෙනවා. බණ ඇසීමෙන් ධම්ම පොත්පත් කියවා ගැනීම, ධර්ම සාකච්ඡා කිරීමෙන් ලබන ආභෝධය තියෙනවා සුතමේ ඥානෙ කියලා. චින්තාමේ ඥානෙ කියන්නේ තමම තමම හිතාමතා යම් යම් දේ කරන ආභෝධ කරගන්න ඒක චින්තාමේ ඥානෙ. භාවනාමේ ඥානෙ විසිරයි. මෙතන පඤ්ඤා සම්පදායේ භාවනාමේ ඥානෙ. බාගතුන් වහන්සේ සිතුවරයාට දේශනා කළා හිතානේ නු මේ සිත අඳුරු කරන්නා වූ උපක්ලේශ පහක් තියෙනවා. ඒවා හඳුන්වනවා පංච නීවරණ කියලා. කාමච්ඡන්ද නීවරණ කියන ආසාව. ව්‍යාපාද නීවරණ කියන එකේ තරහව. සීනමිද්ද නීවරණ කියන්නේ ඒකේ ඇලිමැලී අලසකම. උද්දච්ච කුච්චක නීවරණ කියන්නේ ඒකේ ලෝකාන්තුන්ත මහා පසුතැවිල්ල. විචිකිච්ඡා නීවරණ කියන්නේ සැකේ සාවකාව. මේ වාහිතේ පහළ වෙන ඕකී කාම්බකාරයි. එතට ආභෝගයක් ලැබෙන්නේ ඥානයක් සමාධියක් උපදින්නේ නැහැ මේවා පහදෙන්නේ පොත. මේ මඬ පවස්සන්න භාවනා කරනවා. කාමච්ඡන්ද නීවරණේ මඬ පවස්සලා සමාධියක් උපදවා ගන්න පිළිකුල් භාවනා වඩන අසුභ භාවනා වඩනවා. ඒකෙන් ඥාන උපදවාගෙන විපස්සනාක් නැගෙනවා. අන්න ප්‍රඥා සම්පදාව. යාපාගේ මඬ පවස්සන්න මෛත්‍රිය වඩනවා. කරුණා වදන මුදිතා වදන උපේක්ෂා වදනවා එන් ඥාන උපදවනවා විපස්සනාවත් වදනවා මෙන්න සංඥා සම්පදා සීලමිද්දේ නමෙත් වාස්තන්න ආලෝක සංඥා වදනවා සාත්‍රිකාලේ මහා මද්ධාන වාගේ හිතාගෙන ආලෝක සංඥා ඇති කරන ඥාන උපදවනවා ඥාන උපදවලා විපස්සනාට හැරිනවා අන්න පඤ්ඤා සම්පදා උද්දච්ච කුංකේතේ නමෙත් වාස්තන්න ආනාපාන සතිය වදනවා ඒ ඥානකදවා විපස්සනාවට හැරෙනවා ඒ සංඥා සම්පදා පිටිකේචා මනපවත්තන්න බුද්ධ ඥානකතිය වඩනවා එයින් උපචාර සමාධිය ලැබෙන විපස්සනා ඥාන වඩනවා මෙන්න පඤ්ඤා සම්පදා මේ පංච නීවරණ මැදසවත්වාගෙන හිත නිරන්තරයෙන් ත්‍රිසුඛ කුසාලයෙන් පේලිපේලේ පහළ වෙන හැටියට යෝනිසෝ මනසිතාරේ පුරුදු කරමින් මෙන්න මේ භාවනා ක්‍රමයන් අත්හදා ගන්නවා නම් පළපුදු කර ගන්නවා නම් පුහුණු කර ගන්නවා නම් එින් ලැබෙනා වූ චිත්ත සමාධියෙන් ලැබෙන ප්‍රඥාව කියනවා සංඥා සම්පදා. අර මුලින් සඳහන් කළ ශ්‍රද්ධාවක් සීලයක් ත්‍යාගයක් මේක තුන මිශ්‍රය වුණා. මේ තුන ඇත්තන් තමයි මේ ප්‍රඥාව පහළ කරගන්නේ ලැබෙන්නේ. භාවනාවක් කරන් මේ තුන ඕනේ කරනවා. ශ්‍රද්ධාව ඕනේ, සීලය ඕනේ, ත්‍යාගය ඕනේ. එයා පිහිටගෙන දැන් මේ භාවනා ඥානෙ පහළ කරගන්න. හැබැයි අර තුනට වඩා විශේෂයි මේ භාව ප්‍රඥා සම්පදාව. ඒකවල ප්‍රඥා සම්පදාය නැති ඥානවන්තයා සදා සද්ධාවන්තයෙක් වෙනවාමයි. සදා සීලවන්තයෙක් වෙනවා. සදා සද්ධා ත්‍යාගවන්තයෙක් වෙනවා. ඒ වගේම සදාම අප්‍රමාදීකෙනෙක් වෙනවා. අනද සුදුසු නුවණ හසුරුවා ගන්න ධර්ම. ඒ නිසා ධාර්මිකව ධනවත් වේවා. යසෝ පීරිසියක් පැතිරෙලෝ. නුවණ නිසාම නිරෝගී සුවයෙන් සිර ජීවනයේ විදිනවා. ඒ වගේම ආයු කෙලවරේ කාන්තේම සුදුසු ලෝකයකට යනවා. දැන් ඔන්න පාදා දුන්න බුදුරජාණන් වහන්සේ දැන් ධනවත් වෙන්න යසෝ පීරිසිය ලබන්න නිරෝගී ජීවිතය ලබන්න සුගතයේ යන්නේ හේතු හතර පහදා දුන්නා. සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. ඊළඟට දේශනා කළ කාරණා හතරක්. ඒ කියන්නේ මේ සද්ධාම, සීලය, ත්‍ෘතය, ත්‍යාගය ඥානෙ දීපතරගෙන ධනවත් වුණාම වි. ඒවා ප්‍රයෝජන ගන්න හැටි ආකාර හතරකින් දේශනා කළා. ප්‍රයෝජන ගන්න හැටි මෙහෙමයි. සමන් සැපෙවි දෙනවා. සමන් හොඳට කෑමදී නඳුන් පළඳුන් පරිභෝග කරනවා. ඥාන වාහනම දෙයක් පරිභෝග කරනවා. අර සම ජීවිත ජීවිතතාව ඇති. ඉතින් සමන්ගේ දෙමෝපියන් වගේ පෝෂණය කරවා ගන්න. සමන් යමු දරුවා. සමන්ගේ සේනසකේ දීපාවා. සමන්ගේ අසල් ඇතියන්. සමන්ගේ දෙමිතුරන්. හැම දෙනාටම අවශ්‍ය විදිහට සංවිස්තරයේ සංදා අතරමින් ඒ සංග පෝෂණය කර ගන්න. ඒ සඳහා ධනෙ වැය කරනවා. ඒ ධනෙ වැය කරන්නේ යමක් ලබා ගන්න දෙන නෙමෙයි. ආසාවෙන් නෙමෙයි. ඥානවන්ත වෙයි කරන්නේ. දෙමෝපියන් සලකන්නේ බොහොම ඥානවන්ත කල්පනා ඇති. ඒ දෙමෝපිය අපට කුඩා කාලේ මේ විදිහට සලකන යතු මේ හොඳ දරුවන් වෙලා ඉන්නේ. දෙමෝපිය අපේ දෙවියෝ, දෙමෝපිය අපේ බ්‍රහ්මයෝ දෙමෝපියාගේ බුදුවරු, දෙමෝපියාගේ තුන්කෙතෙස්, දෙමෝපියාගේ ගුරුවරු. එනිසා අපේ දෙමෝපියන් ලැබීමේ කළ සංග්‍රහය මෛත්‍රියෙන් කරුණාවෙන් කරනවා. මගේ මේ සෑමදී නැඳුන් පළමුන් දෙහෙත්තේ සමුපස්ථානය සගේ දෙමෝපියන් දිව්‍ය ඖෂධ දෙවන්නේ වෙලා දෙමෝපියන්ගේ තේ ශ්‍රද්ධා වැඩේවා, සීලයේ වැඩේවා, ශ්‍රුතියේ වැඩේවා, ත්‍යාගයේ වැඩේවා, ඥානයේ වැඩේවා, සමත භාවනා වැඩේවා, විපස්සනා භාවනා වැඩේවා, දෙමෝපියෝ දෙන්නා සතර දුකින් අත්මිදී අමා මහ නිවන් දකීවා කියලා කරුණාව මෛත්‍රියේ සෙද්දු කරගෙන ඥානයෙන් තමයි උපස්ථාන කරන්නේ. දරුවන් සලකන්නේ එහෙමයි. මේ දරුවෝ අභිවාදේ සංසාරයේ ජාත ජරා මරණ විඳ විඳ ආදාතේ දරුවන් බව තාව. මේ දරුවන් අපි සංග්‍රහ කරනවා කෑමෙන් දීමින් එදිනෙන් තනදිමින් හැම දෙයකින්ම දෙයෙන් දෙයෙන් අපි මේ කරන සංග්‍රහය මේ දරුවන්ගේ හිතේ උසාවියෙන් පහළ වෙන්න උපනිශ්‍රේ වේවා. මේ දරුවෝ ශ්‍රද්ධාවන්ත වෙත්වා, සීලවන්ත වෙත්වා, චිතවන්ත වෙත්වා, ත්‍යාගවන්ත වෙත්වා, ඥානවන්ත වෙත්වා, ගුණනුවණ ඇත්තෝ වෙත්වා, බෝසත් ගුණ ඇත්තෝ වෙත්වා, මේ ඇත්තෝ දාන සීල භාවනා කුසල ඇත්තෝලා මෙලෝ පරලෝ යාගෙන සතර පතරින් මෙතරවි අමා මහ නිවන් දකීත්වා කියලා දරුවන් සංග්‍රහ කරනවා. ඔය වගේ නේද යන්නේ හිතේ මිතුරන් සේවක සේවිකාවන් අසංගතයන් ආගන්තුකයන් හැමදේම සංග්‍රහ කරනවා. එතකොට මේ සංග්‍රහයේ නිදානයක්, පුණ්‍ය නිදානයක්. ඒ සඳහා කරන වැය වේදන් අස්ථානගත වීමක් නොවේ, ඒවා නිදාංගත වුණා. ඉන්නේ පළවෙනි ජයග්‍රහණේ ඒකයි. ඊළඟට කාට කාටත් වෙනවා රජුන්ගේ, සොරුන්ගේ, සතුරන්ගේ, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය අමනාප පුජ්‍යලයන්ගේ යම් කරදරෙන්න පුළුවන්. එනම් අවස්ථාවලදී සම්පාරයෙන් නැතුව, ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව, කලගන්විතන් නැතුව, නැනනුවන් මෙහෙවලා ධනෙදය කරනවා. කවිතිනුදෙන් ධර්මයේ කරදරයක් ආවත් ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒ දෙනුවෙන් ධනෙදය කරනවා. ඒ රජතුමා සුදුසු වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නැනනු නැති කෙනෙක් වේවා, ධර්මික වේවා. මම මේ පරිත්‍යාසන ධනය මගේ ධනේ සාධසන්තය කරනවා නම් ඒ රාජසන්තයගේ ධනය මේ රජුගන්ගේ සිතේ කුසල් සිත් පහළ වෙන්න හේතු වේවා, මගේ දාන පාරමිතා පුරාගන්න හේතු වේවා, මේ රජුව සතර දුකින් අතුමිදී නිවන් දැකේවා කියලා ඒ පරිත්‍යාස කරනවා. ඒ කියන්නේ බලආකාරයෙන් ගන්න කොටස් පරිත්‍යාගයක් කරනවා. සොරු මේකෙන් සොරු තමන් යමක් පැහැරගෙන ගියා නම් දැත දැක හෝ නොදැක හෝ දැනගත්තා නම් ගෙනජී බව ඔවුන්වත් මෛත්‍රී කරනවා. සතරදී මම අනන්ත ජාස වල අනුන්ගේ දේ හොරකම් කරන්න ඇති නිසා මගේ දේ හොරකම් කරන්න යත්තන් හිතුණා නේද? ඒ අත්තන්න මට වාගේ අකුසලයේ පාපයක් නොවේවා. ඒ අත්තන්න මගේ වස්තුව ජීවිත දෙයක් යන්නේ. ඒ අත්තු කාරණේ ප්‍රේම හැම වාරයක් පාසා හිත කුසල් සිත් පහළ වේවා. ඒ අත්තන් ජීවිතේ ශ්‍රද්ධා ශීල සුත්‍ර ත්‍යාග ඥාන වැඩේවා. ඒ අත්තු පස්සෙන් දස අකුසලෙන් වැළකීලා යහපත් ධර්මීස්ථායි බවත්පත්තෙන් නිවුවා. ඒ අත්තෝද සතර දුකින් අතුමිදී නිවන් දකිත්වා කියලා පරිත්‍යාග චේතනය ඇති කරගන්න. මේ වගේ ජීන්නේ ගලයෙන් ඉලාස වෙන්න ගියත් ඒකමයි. අනන්ත ජාති වල අපේ සන්තක දේවල් ජීන්නේ ගලේ ඉලාස වුණා. නමුත් එදාකට යෝනිසු මිනිස් කාර්ය හසුරුවාම ලැබුණඳ දානේ නෑ. අද මේ ජීන්නේ ගලයෙන් ඉලාස වෙච්ච අපේ ධනය මේවා තමයි ලාභෝ අලාභෝ ආයතෝ යසෝ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කලේ. යම් කිසි හේතුවක් නිසායි යම් කිසි අකුසල විපාකයක් නිසායි මා ප්‍රතිදේ විනාශ වුනේ. මේ වගේ නාසයක් ලෝකේ කාටවත් නොවේවා. මේ විනාශ වූ ධනය කෙරෙහි මගේ යම් කිසි දැවීමක් තිබුණා නම් මින් ඉදිරියට මට ලැබෙන සෑම සම්පත්තියක්ම අලපතක සියක්ක් මින් හැලෙන්නේ නැතුව පරික්ෂා කරගන්න මට වාසනාව වේවා කියලා හිතේ ප්‍රීතිය සතුට ඇති කරගන්නවා. අනිත්‍යතාව මෙහි කරගන්නවා. මේ වාගේ සමාගයේ වස්තුවට යම් යම් බාධාවක් ආවා නම් ඉතින් දෙත් මන නෝනේ යුතුව වස්තුව වේදම් කරලා ජය ගන්නවා. ඒ සඳහා දැයසල ධමයේ අස්ථාන ගතුනේ නැ නිදාන් ගත උනා. ඊළඟට තේනවා තුන්වෙනි ජයග්‍රහණය ඇතුළත ඥාති බලී, අසුති බලී, සුද්ධේත බලී, රාග බලී, දේවතා බලී කියලා යුතුකම් පහක් ඉෂ්ඨ කරන්න තියෙනවා බෞද්ධයෙකු විසින්. යාති බලයේ කියන්නේ තමන්ගේ නෑදෑයෝ ඉන්නවා, පුත්පත්තාය ඉන්නවා, පොහොසත්තාය ඉන්නවා. ඒ අයට දානය, ප්‍රිය වචනේ, අර්ථ චර්යාව, සමානාර්ථතාව කියන කර්ම අතර සංග්‍රහ කරනවා. යම් කෙනෙකු තවසු දෙයක් තියෙනවා නම් මිල මුදල්, යම් යම් දේවල් ද්‍රව්‍ය ඒ අවශ්‍ය දේ සපයා දෙන්නේ එයත් තමයි දානයේ පරිත්‍යාග කරනවා. යම් කෙනෙකුට දාන යමක් අවශ්‍ය නැහැ. එයත් කන්දෝනේ මුරුදු මොලොක් වාසනේ ඒ නිහිර වාසනේ සංග්‍රහ කරනවා. යම් කෙනෙකුට නිහිර වාසනේ නිමිය අවශ්‍ය දිනුවොත් උපදෙස් දෙකක්. ඒ අතර දිනුව සඳහා උපකාර වේදෝ. රාමේම ඒ අත්තන් කෙරෙහි සමාගයේ සමානත්ව සාමෝහින් පවත්වන ඇතිතනක් නැතිතනක් මිත්‍රත්වයේ නිමි ආරක්ෂා කරගන්න. ඒ ඥාති බලි. අතිද බලි ඒකෙන් සමන් වෙතේනේ ආගන්තුකයනේ ජීවිතයදී යම් කෙනෙක් ඇතොත් ඔහුට අවශ්‍ය සෑම දින ඇඳුම් පළඳුම් දෙහෙත්තේ තවත් අවශ්‍ය දේවල් අවශ්‍ය වෙනාද සපයලා හිත පොරවලා පිටත් කරනවා. ඒ වගේම සුද්ධිතේත බලයේ කියන්නේ තමන් වෙනින් මේ පරිලෝකයක් තියෙනවා නම් ඒ ඇට සිංකෙත් පමුණුවල අනුමෝදන් කරවලවා. ඒ වගේම රාජ බලයේ කියන්නේ ගරු ගරුවන් වෙනින් අය බදි දෙවි හේතු නම් වේලා කලත වේලාවට දෙවෙනවා. රාජ නීතියන් නීති ධර්මයන් මැනවෙන් ආරක්ෂා කරනවා. එවගේම දේවතා බලයේ කියන්නේ සමන් ආරක්ෂා කරන ශාසන දෙවියන් උදෙසා ගම්පින්කම් කළා පින් අනුමෝදන් කරවලවා. මේ විදිහට මේ පරිත්‍යාග කරව පහ පෙතලක අදහන් දෙනවා. අර ඥාතින සංග්‍රහ කිරීමත්, ආගන්තුකයන් සංග්‍රහ කිරීමත්, මේ පල්ලෝගේ ඥාතින දෙන්වීමත්, රජදරුවන් සැලකීමත්, එවාගේම දෙවියන් දෙන්වීමත් සඳහා යම් ධනෙ වැය කරනවා නම් ඒක විශ්වාල වැය කිරීමක් නොවේ නිදාංගත වීමක්. හතරවෙනි ජයග්‍රහණය තමයි ජීවිතේ සමන බ්‍රාහ්මණ සම්දිකෝරච්චේ නිමිත්ත මදප්පමාද ප්‍රතිරත ඒකමත්තානං ධමෙන් ඒකමත්තානං සමෙන් ඒකමත්තානං පරිනිබ්බාතෙන් ජීවිතේ සුද්ධ විකං දක්ෂණං ප්‍රතිච්ඡේති. මේ හතරවෙනි ජයග්‍රහණයයි. ඒ කියන්නේ ලෝව වාසය කරනවා සමන බ්‍රාහ්මණ ශ්‍රමණයන් හා බ්‍රාහ්මණ නමින් හඳුන්වන පැවිද්දෝ දැන් බුද්ධ ශාසනය නම් බෞද්ධ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා. ඒ අතෝ කෞතිසෝ රජයේ නිමිත්ත ශාන්තියෙන් ඉවසීමේ ගුණයක්. එතන මෙත්තා කරුණ මුදිතා උපේක්ෂා හතරම ගැනෙනවා. සෝ රජයේ නිමිත්ත සීලවන්ත ගුණය පිහිටා සිටිනවා. සීලයේ තේනද නිර්මලව සීලයේ රසදම ඉල්ලුවා. එවගේම මදක් සමාන කටේ දෙක සත්‍යති මාත්‍රි මොලින් ප්‍රමාද වීම වලින් සම්පූර්ණයෙන් තොර වෙනා මන සියන වලින් නොඅසල භාවනා නෝමිය ගත කරනවා. එවගේම ඒකමත්තානං ධනෙන් ඒකමත්තානං සමෙන් ඒකමත්තානං පරිනිබ්බාපෙන්ති තම තමාම තමන්ගේ ජීවිතයේ දමනය කරගෙන ඉන්න ආත්මයේ දමනය කරගෙන ඉන්නවා. තම තමාම තමාගේ ජීවිතයේ සංසිඳුවාගෙන ඉන්නවා. තම තමාගේ ජීවිතයේ හේතුන්ගෙන් තොරන් තුරන් කරගෙන වාසය කරනවා. මෙන්න මේ වාගේ පරිදුතු මාසයා බලා නුවණින් විමසා දැනගෙන උද්දා දිසන් දර්ශනම් ප්‍රතිපදේදී බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව උදු යම් දෙයෙන් කියවෙන දෙයෙන් වදම්මග ලැබෙන දෙපා ගොවලා පරල් සලලා රාගින සුවඳ පිළිබඳ සල්ල ප්‍රණීත සම්පාදනය කරගන්න තින්න පාද දානෙන්ද ඊවර දානෙන්ද හේනාසන දානෙන්ද ලම්පත දානෙන්ද ඒ දෙයින් සංග්‍රහ කරනවා. ඒ මේ සංග්‍රහයේ උද්දබ්ධක තාක්ෂණා කියලා කියනවා. ඒ කියන්නේ ඉහළ බලා යන දාන දක්ෂණාවයි. දැනට ජීවත්වන ජීවිතයට වඩා උසස් මනුෂ්‍ය ජීවිත, උසස් දේවත්වයේ, උසස් ධර්මත්වයේ මේවා ලබා ගැනීමට හේතු වෙන දයින් උද්දබ්ධක දක්ෂණා කියලා. ප්‍රථම ලක්ෂණය මේ උද්දබ්ධක දක්ෂණාවේ සතර අපාය ඉක්මවා, මනුලව ඉක්මවා, දෙව්ලව සංය ඉක්මවා, බමලෝ දාසය ඉක්මවා, අරූප ලෝක හතරක් ඉක්මවනා, තුන් ලෝකයේ ඉක්මවනා ලබන ලෝකෝත්තර අමා මහ නිවනක් ගෙනදීමට හේතු වෙන දේ බුද්ධ දිට දාන දක්ෂිනාව තියෙනවා. මෙන්න මේ සඳහා කරන ධනය වැය කිරීම නිෂ්ඵල වැය කිරීමක් නෙමෙයි, අත්හාන ගත වීමක් නෙමෙයි, පුණ්‍ය දානයක් කියලා. දැන් මේ සියල්ල සරුවස්යන් වහන්සේ අනාථ පින්නිදි සිතුවරයා මත බොහොම පැහැදිලිව දේශනා කොට ගාථා පේනෙමින් තවත් මේ දේශනේ සම්පින්දනය කළා. බුද්ධා භෝගා භත මච්ඡා විසින්න ආපදා සුනු උද්ධංගිත උද්ධංගා දක්ෂින දින්න අසෝ කංච බලි පතා උපස්ථිතා සීලවන්තෝ සංයතේ බ්‍රහ්මචාරයෝ යදත්තං භෝගං විච්ඡේ පන්විතෝ ඝර්මවසං තුමේ අස්සෝ අනුපත්තෝ තතං අනනුකාතියං ඒතං අනුස්සරං වච්චෝ අර්ය ධම්මේ චිතෝ නරෝ විදේසේනම් පසං සංකේ තෙච්ච සංගේත මොදතිති. මේ ගාථා කෙලියෙන් සඳහන් කළා මේ කර්ම සියල්ලෙන් ජයගත්ත මිනිසයා බෞද්ධයා. ඒකන සද්ධාව සීලය සාගය ප්‍රඥාව දිනු කරලා ධනය යසසෙන් දීර්ඝාස දුගතිය අත්පත් කර තමන් සැපවින්ද ආපදාවන්ගෙන් ජයගත්ත යුතුකම් පහ ඉෂ්ට කළ උසස් දානමය සීකම් සිදු කර ගත්ත ඥානවන්තයා මෙම ප්‍රීතිමත් වේවා. බුත්තා භෝගා මම ධනෙ ප්‍රයෝජන ගත්තා. දසා බස්සා මගෙන් පෝෂණය විය යුතු අය හොඳින් මම පෝෂණය කළා. විසින්න ආපදාතුමේ මා විසින් ආපදාවන් ජයගත්තා. කර්මයේ කළා. උද්දක් දිසා දර්ශනා දින්න මම ඉහළ බලා යන දාන දක්ෂිනාවන් පිරිනමා ගත්තා. උපස්ථිතා සීලවන්තෝ සංයතේ බ්‍රහ්මචාරයෝ සීලවන්ත වූ සීල සංවර වූ සසුන් බඹසර හැදිරෙන්නා උතුමන්ට මම උද්දක් දර්ශනාව පිරිනමන උපස්ථාන කළා. යදත්තං භෝගං විච්ඡේදේ පන්විතෝ ධර්මවසං ඥානවන්තයා ගිහි ජීවිතයක් දෙවන්නේ දෙවමින් යම් අර්ථයක් ප්‍රාර්ථනා කරන්නේ නම් සෝමේ අත්ෝ අනුපත්තෝ සතං අනලෝකාදියං ඒ මේ අර්ථය ප්‍රයෝජනෝ මා විසින් ගත්තා ලබා ගත්තා. මම නොතනෙතෙන් සිරින් බාටපත් වුණා. ඒකං අනුසරං වච්චෝ අර්ය ධම්මේ චිතෝ නරෝ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ සීතිය වූ මේ ඥානවන්තයා මෙසේ දිහිපත් කරනු සැලසෙනවා. ඉදසේ නම් ප්‍රසංසන්ති ඒ තැනැත්තාට මෙලව ඥානවන්තයෝ ප්‍රශංසා කරනවා. ඒක සාර්ගේත මෝදති මරු මතු නිවන දක්වා සුගති ලෝකවල සීතිය සැපවිඳිනවා කෙනෙක් මෙහි දේශනා කොට වදාළා. දැන් මේ දේශනාව බෞද්ධ ජීවිතයේ තවාසි උපදේශ ආශ්‍රය සම්පින්දනය වූ දේශනාවක්. ඒ කියන්නේ සද්ධාදී ධර්මතා හතර. ඒ වගේම එයින් ලැබෙන ආනිසංශ දෙල. එයින් ලැබෙන සත සංකල්පයල්ලා මතු ලැබෙන සංකල්පයල්ලා මෙතන සම්පූර්ණයෙන්ම ප්‍රකාශ වෙලා තියෙනවා. අනාත්මික සිතුවරයා මේ කියන්නේ සම්පූර්ණයි. එතුමා සදාම සද්ධාවන්තේ, සීලවන්තේ, ත්‍යාගවන්තේ, ප්‍රඥාවන්තේ. එනිසා මෙතුමා ධාර්මිකව ධනවත් වූ කෙනෙක්. එසේම යසෝ කීර්තිය පැතුරු වූ කෙනෙක්. එසේම නිරෝගීව දීර්ඝායුෂයෙන් දෙකමෙත්. ආයු සරවද තුකිත දිව්‍ය ලෝකයේ වාසනාවන්ත වූ කෙනෙක්. එතුමා සත්‍යං ජීවත් වුණා. එතුමාගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, අමුදරුවන් සේවක සේවිකාවන් සියදෙනා සත්‍යං ජීවත් කරවගත්තා. එතුම ආපදාවන් හිදී සම්පා නොවේ ජයග්‍රහණය කළ තියෙනවා. එවාගෙන් එතුමා යුතුකම් සියල්ල සම්පූර්ණ කළා. එවාගෙන් බුද්ධ ශාසනය දීප කරගෙන උද්දගිත දාන දක්ෂිනාදී පින්කම් කරගත්තා. එතුමා මරණ ආසන්න මොහොතේදී සරුවත් මහ රහතන් වහන්සේගෙන් බණස්සාලා ස්වල්ප වේලාවකින් සැප නින්දකින් නිදාගෙන සිතේ දිනනෝ කුස්පාතිය ලැබුවා. එදාම රාත්‍රියේ නැදීම ජේතවනාරාමෝ හාස්පස බබුලුවාගේ නැනේ බුදු සාමල වැඳලා ගාථා හතරකින් තමන්ගේ ප්‍රීතියේ ප්‍රකාශ කළා. ඒ ප්‍රීතියේ ප්‍රකාශ කළ ගාථා හතර පසුදා උදෑසන සරුවස්යන් වහන්සේ සංඝ සභාව ඉදිරියේ දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිටින අවකරගෙන සිටුවා ස්වාමීනි ඒ ගාථා හතර ඇහෙනකොට මට හිතෙනවා ඊයේ හන්දාවේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේත් මමත් දෙන්න ගිහිල්ලා අනාගතෙන්නේ සිටුවරයාට බණ කිව්වා එතුම අයියලා සිටුවෙන් දැසි ඊයරව දෙවල උපදින් දැසි ඊයේ අනිල්ල භාග්‍යතුන් වහන්සේ දිරීමේ කතාව කියන්නේ ඇති කියලා මම හිතෙනවා ඒකේ ආනන්දය ඉයේ සංඝාවේ අනාථපිණ්ඩික සිටුවරයා සිටවි සිටිත ජීව ලෝකෝත්පත්තිය ලැබුවා. අවුරුදු 57 කට අඩුක් සේවිත ආශ්‍රිත උපාලි. ඊ රාත්‍රියේ මා වෙත තනින්වා මැදින රාත්‍රියේ මා වෙතම මෙන්න මේ ගාථා හතර කිව්වා. ඉදං හිතං හේතවනං ඉසේ සංඝමිසේවිතං ආවුත්තං ධම්ම රාජේන තීති සංඝනනං මම සම්මං විජ්ජාච ධම්මෝ චේතිනං ජීවිත මුත්තමං හේතේන මච්ඡා සුද්ධන්තේන ගොත්තේන ධම්මේනවා තස්මාහි පන්දිතෝ හෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ථ විසුද්ධති සාරිපුත්තෝ පඤ්ඤානේ සීලේන උපසමේන ච යෝත පාරගතෝ භික්ඛු ඒතාව පරමෝ සියාති සේගත හතර ඉදං හිතං ජේතවනං ඉසු සංගමි සේවිතං ඒනේ ජේතවනාරාමයේ සාතන් වහන්සේලා ගෙන් පිරුමා ආවුත්තං ධම්මරාජේන ධම්ම රාජයන් වහන්සේ වැඩ ඉන්නවා. ඒක සංගන නම් මම ස්වාමීනි මට විශාල ප්‍රීතියක් ඇති වුණා. සම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තම. සම්මං කියන සම්මා කර්මාන්තයයි. සීලං කියන සම්මා වාචා සම්මුසව ආදී සම්මා වාචාවයි. ජීවිත මුත්තම කියන සම්මා ආජීවයයි ධම්මෝ කියන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධියයි විද්‍යා කියන්නේ සම්මා දිට්ඨියයි මේ තේන කාරණා නිසා හේතේන මච්ඡා සුද්ධන්ති මේ සත්‍ය සුද්ධියටපත් වෙනවා මේ ගෝත්‍රයෙන් ධනේනවා නමකින් ගෝත්‍රයෙන් ධනේකින් මෙමේ සුද්ධියටපත් වෙන්නේ මේ ධර්මපාත නිසායි සත්මාහි පන්දිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තුදෝ විසා තමන්ගේ ජීවනය කැමති ඥානවන්තයා විසින් යෝනිසෝ විචිනේ ධම්මං නුවණින් යුක්තේ මේ ධර්මතානුගමනය කරතු ඒ මං සත්‍ය විසුද්ධියේ මෙහිලා විසුද්ධියට පත් වෙනවා. සාරිපුත්‍රව සංඥායේ සීලේ නිත සමේනෙත සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේම සංඝ සමාධිය අතරත ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥාවෙන් අන්තයි. යෝච පාරගතෝ භික්ඛු ඒතා පරමෝසියා බුදුසසුනේ පරිසරත ගිරියන් භික්ෂුන් වහන්සේ නමක් වෙයි නම් ඒ සියල්ලේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ අග්‍රයි කියලා ගුණ කතනයක් දෙසලා. දැන් අනාගතයේදී සතුවරයා දුසිත දිව්‍ය ලෝකයේ ඉපදෙනා අවුරුදු 2500ක් වුණා. නමුත් අනාගතයේදී සතුවරයා ආපහු එන්නේ නැහැ. දැන් මේ දිව්‍ය රාජ සම්පත් විඳින අතර යන නිර්මා රාජ්‍යෙට. එහි අවුරුදු 2000 කෝටි 40 ලක්ෂයක් දෙවිවා. ඊළඟට නා සර්ණ විමිත වත වර්ධිත. ඒ වෙනව අවුරුදු 920 කෝටි 8 ලක්ෂයක්. ඊළඟට යනවා මහා බ්‍රහ්ම කාලයේ. ඒ යන මහා කාලයක් තියෙනවා. ඊළඟට යනවා ආභාසරයේ. මහා කල්ප ආකාශයේ ඉන්නවා. ඊළඟට යනවා සුදුසින් නිසයේ. මහා කල්ප 64ක් තියෙනවා. සුදුසින්නේදී අනාගාමී වෙලා යනවා අල්ලේ බඹතලේ සුද්ධාවාස පළවෙනි අනි බඹතලේ. මහා කල්ප 1000ක් තියෙනවා. ඊළඟට යනවා අසත්ව බඹතලේ දෙවෙනි සුද්ධාවාසයේ. මේ මහා කල්ප 2000ක් තියෙනවා. ඊළඟට යනවා සුදස්ස බඹතලේ තුන්වෙනි සුද්ධාවාසයේ. මේ මහා කල්ප 4000ක් තියෙනවා. ඊළඟට යනවා සුදස්සී හතරවෙනි සුද්ධාවාස බඹතලේ. ඒ මහා කල්ප 8000ක් තියෙනවා. ඊළඟට යනවා අකනිතාව පස්වෙනි සුද්ධාවාසයේ. එනිම මහා කල්ප 16000. දැන් කල්ප 30000ක් වාසය කරලා නිදි අරිහත්යේ පස්වෙනා ආයු කෙලවර අසංකත දාස සංඛ්‍යාත පිරිනිවීමට පත් වෙනවා. මෙන්න මේ ප්‍රවෘත්තියෙන් අපි අපේක්ෂා කරන්නේ බුද්ධ ශාසනයට මරණය තේරුම් ගැනීමයි. මේ සියල්ලටම හේතුව නිවන කවරක්වත් නෙමෙයි සම්මා සම්බුද්ධ ශාසනයක් පහළ වීමයි. අනාගතයේදී සිතුවරයා සාසනාත්යේද පෙරම් පුරාගෙන ආවා ගෞතම බුද්ධ ශාසනයේ සම්මුඛ වූ නිසායි. මේසා විශාල සීතම් කරගෙන දේවත්වයට බ්‍රහ්මත්වයට අරියත්වය දක්වා දියුණු වෙන්න වාසනාවන්ත මාත පත් වෙලා තිබේ. එනිසා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායකත්වයේ දිනාගත්ත මේ අනාථ සින්නගේ සිතුවරයාට දේශනා කළ පාප්ත කර්ම සූත්‍රයේ සඳහන් වෙන ධර්මතාවය සියල්ල අපි අනුගමනය කරගනිමු. ඒව අනුගමනය කරමින් අපි වඩවදාපේ ශ්‍රද්ධාව දියුණු කරගනිමු. සීලය දියුණු කරගනිමු. ඥානය දියුණු කරගනිමු. භාවනා ප්‍රඥාව දියුණු කරගනිමු. එදින භාවනා ප්‍රඥාව ගැන වැඩියෙන් විස්තර කරන්න ඕනේ කාරණියක්. ඒක නැවත නැවත අවස්ථා අනුකූලව ඉගෙන ගන්නට ඕනේ භාවනා ක්‍රම. දැනටත් භාවනා කරනවා ඒකම භාවනාවන් තවතවත් දියුණුව ත්‍යාගනීම සඳහා උනන්දු වෙන්නට ඕනේ. ඒතකොට මේ කියන සතර ආපාවේ ධර්ම සම්පදාවන් අපි අනුගමනයේ සිටීමේදී අපේ ජීවත් වීම සඳහා පමණක් නෙමෙයි ධාන ආදී කුසල කර ගැනීම අවශ්‍ය වෙන්නේ ධනයත් යසසත් දීර්ඝායුෂ නිරෝගී සුවයත් ඒකාන්තයෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට මරණින් මත්තේ සංජීව කාල සූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාපප්‍රතා වක්කාවීචිකෙන අතුමහා නරකයේ නොගිහිල්ල බුසුපත් නරකයේ එකකින් විසුවත මෙකෙටවන් නොගිහිල්ල ආගේ ප්‍රේතාපාය සතරෙන් එකොච්චකවන් නොගිහිල්ල ලෝකාන්තයෙන් නාගයට යටේ නැතුව තීසං අපායට යටේ නැතුව අඳුගොඩ ගියේ උම්මන්තක මන්ද බුද්ධ කියන්නේ මනුස්ස අපායට යටේ නැතුව විදේක අපාතයට නැතුව ත්‍රිහෙතුක පුජ්‍යලයන් වශයෙන් උපදිනේ නැවත නැවත මේ සීල සමාධි ප්‍රඥා සීලයෙන් යුතුව බෝධිපාක්ෂ ධර්මයන් දීනු තුන කර ගනිමු. භවෙන් භවයට බෝධිපාක්ෂ ධර්මයන් දුම්පු පුදුම් පමුණාගෙන ගිහිල්ලා අවදා නමුත් අපි මේ පාරමී සත්‍ය බෝධිපාක්ෂ ධර්ම සත්‍ය පරිපූර්ණ වූ අවස්ථාවකදී දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය යන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම බුදු පසේ බුදු මහා රහතන් වහන්සේ නිමි තනසේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුව සාදා ගැනීමතන ලැබේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා ප්‍රාර්ථනා සබා ගනිමු. අද මේ උතුම් දවස මේ දවස කියන්නේ නදීන් පුර පසලස්වක් බොහෝ දවස. ඒ දවසේ විශේෂාක්තියක් වශයෙන් හඳුන්වන්නේ ලෝකුරා බුදු පියාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 10 ක්‍රෙන්නේ තා මාස 3ක් දෙවිදි මාස 2ක් දෙවිදි ඒ කියන්නේ බුදු වෙනේ මාස 10 අදින දවසට සම්පූර්ණ වෙලා තිබුණේ කාලිදායි මහ රහතන් වහන්සේගේ මාර්ග වර්ණාව මුල් කරගෙන කළ ආරාධනාවේ පරිදි සිදුවන මාර්ගයේ උතුමානම් ප්‍රදාන ඥාතීමේ සංග්‍රහයන් පිණිස පදගානුවර සිට කපිල වස්තුපුර නුවර බලා 20000ක් රහතන් වහන්සේ සමග වැඩම කරන්න පටන් ගත්ත දවසයි මෙමින් පුර පසලොස්වක වූ දවස. ඉතිගේදී කලකම ගොත් හේමන් තිරිපේ දෙවෙනි අද දවසේ. අද දවසේ ගෙවිල මෙත ඊයේ දවස තමයි නියම වශයෙන් තියෙන්නේ. අදින් පටන් ගන්න දිම්මාන් ඍතුව. දිම්මාන් ඍතුව මාස 4ක් තියෙනවා. බක් මාසයේ වෙසක් මාසයේ පොතුන් මාසයේ ඇසළ මාසයේ කියලා. ඒකෝද ඒ කාලය තුල තමයි මේ සාරිකා වැඩම කරන්නේ දෙන්නේ. ඒ සාරිකා වැඩම කළා හරියටම දවස් 8කින් කපිල වස්තු නුවරට වැඩම කරන්න පැමිණෙන්න පුළුවන් වුණා. එදා නිග්‍රෝධ සාක්ෂ්‍ය රජුගේ හේමක සාක්ෂ්‍ය රජුගේ නිග්‍රෝධ වල පිළිගෙන ආසක පරිණංගේ අමාම අපල අරතෑනි නාපියන්ගේ මානේ දිල දමන සවනංගන බුදුදස් හේදුවමින් කළ අමාම අපල අරතෑනි නාපියන්ගේ මානේ දිල දාන මෞකස සිල්පස නාතුකුල් අසුදාස අසුදාස දෙදින් සියල්ලෝම තෙරුවන් සරණගත බෞද්ධයන් බවට පැමිණේවා. දවගේම කෝටි ලක්ෂයක් දේබමුන් රහස්තලයේ පැමිණේවා. අසංකේයයක් දේබමුන් සෝවාන් සකදාගාමි අනාගාම මාර්ග ඵලයන් පමුණුවා වදාලා. මේ ආශ්චර්ය අද්භූත සිද්ධියේ තනුව පසුදා උදෑසන ගෙතින් විදෙන් දිස්නා වදෙද්දී අතුරු ජීවිතයේ මේ මහ රජුන් සෝවාන් ඵලයට පමුණුවා ගත්තා. රජවාසයට වැඩම කරලා ධන ගංගලමලා දේපෝදාමේ සකදාගාම ඵලයට පමුණුවා ගත්තා. ඊළඟ දවසේ නන්ද කුමාරයන් වහන්සේ පැවිදි කරවා ගත්තා. හත්වෙනි දවසේ රාහුල කුමාරයන් වහන්සේ පැවිදි කරවා ගත්තා. අටවෙනි දවසේ රජ වාසයේ ගම්වලඳනා දහම් විසාපේ මහරජුන් වහන්සේ අනාගාමී ඵලයට පමුණුවා වදාළා. බුදු විදීමෙන් අවුරුදු 5ක් පිරෙන අවස්ථාවේදී ගොඩ සේන රජුන් වහන්සේ ගිලන් ඇදේ සය මේතරන් දෙකෙන් වැඩම කළා දහම් විසලා මේ රජුරෝ ගිලන් ඇදේ සෞතලෙසුන්ගෙන් අසමුදුවා අරිහත්යෙන් අමා මහ නිමිත පමුණුවා ගත්තා. එවාගේම ඊපසුව මහා ප්‍රජාපති ගෝතමී වහන්සේ ඇතුළු 500ක් දෙනා මේ නිසාත්මේ සයද වෙන්න කරුණු දෙන්නා. එවාගේම යසෝදරා දේවීන් වහන්සේ දස දහසක් මේ ශාක්‍ය කුමාරිකාවන් එක්ක සයද වෙලා අරිහත්යෙද පත් වුණා. එවාගේම රාහුල කුමාරයන් වහන්සේ පැවිදි වෙලා අරිහත්යෙද පත් වුණා. නන්ද කුමාරයන් වහන්සේ පැවිදි වෙලා අරිහත්යෙද පත් වුණා. නන්ද කුමාරයන් වහන්සේගේ නැගණිය රූප නන්දා පැවිදි වෙලා අරිහත්යෙද පත් වුණා. මුලමහත් කපිල වස්තු නුවර දෙවිදා නුවර සාස්ත්‍ය කෝලිය දෙනුවර වාසී අප්‍රමාණ ජනතාවක් මාර්ග ඵල නිවන් අවබෝධයේ සම්සිද්ධියට පත් වුණා. මේ නිසා පරිවත්යන් වහන්සේගේ අර ඥාති සංගාය වශයෙන් මහා කරුණා ශේලයක් සිද්ධ කිරීමේ තියෙනඟු දවස හැටියට නැගින් පොද පසුවෙස්වා බොහෝ දාක සිහිපත් කරන්න පුළුවන්. ඒ මේ දාසේ මේ පිරිස ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව මේ ස්ථානයේ පැමිණලා උදේ පාන්දර 8:16 සමාදන් වල බුද්ධ පූජා පවත්වලා ධර්මාස්වැයන භාවනා මනසිකාරාදී යෙදෙනි. ඒ දාස පුරාම අප්‍රමාණ කුසල සංඥාවක් ජනිත කරගෙන තිබේ. දැනුත් පැයකුත් පැයකුත් විනාඩි 30ක් පමණ කාලය තුල මේ ධම්ම කදේර සවන් දීලා ධර්ම ශ්‍රවණමේ භාවනාමේ කුසලයක් අත්පත් කරගත්තා. ඒ මේ කුසල සම්භාර ධර්මයේ තුන් ලෝකයේද පිහිටගෙන ලෝකහල වී වූවිසි අසංවිධනන් ජනතාව අමාමහා නිවන් පුර පමුණවා වදාළ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මූලයේ බුද්ධ පූජාවන් බවට පත් වේවා. සසරේ ආර්ථික නවලෝකද ධර්ම දාපේදිරිය ධර්ම පූජාවක්ම වේවා. අස්කාරි කුජල ආරි මහා සංඝ රාජේදිරිය සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් බවට පත් වේවා. අවුරුදු 5000ක් පවතිනු අධිෂ්ඨාන බල ඇති මේ ශ්‍රී ලංකාද්වීප ධර්මයේ කලෙහි බුද්ධ ශාසනය නොමැසේ නොතිරිහි අඳුරම වී අතුරු දහන් නොවේ. මනම මිසදිතු බල වේදීකින්වත් යටපත් නොවේ. ගගනතලයේ චන්ද්‍ර සූර්ය මණ්ඩලයෙන් බදලමින් දිදුමෙන් අපරාජිත විරාජිතව නිර්මල වාරු 5000ක් පැවැතිම සාපේන යෂ්කර ගන්න කුසලයේද හේතු වේවා අසලතු ගෞරවයෙන් සාසුනා කරමු. රාජ්‍යම ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගැනීම සමථ ප්‍රාසනා භාවනා වදිනු ධර්මාඥාන භාවනාඥාන ජීවු කර ගැනීම ඥාන දේශනා මාර්ගඵල අනුක්‍රමයෙන් නිවන් සෝසා විදිනු සදාමාලෝකේ ලෝකපදාදම පිණිස අපරස් කරගන්න කුසලයක ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු. තම තමනමින් අභවත්වාර්ථ මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතීන්ගත් මේ විවේකකේන අසුනේ ආර්ය සත්‍රිතුමාවනෙම කාලානුතුමානන්දත් එවාගේම මිනිමේ ගොඩනැගිලි දෙකොතා භාවයට පත් වූ ඉනිදාස නැතිතුමානන්ත මෙතෙන්නේ සංගරත්නය වදා හිදුවන්න පෙරමුණ ගත්ත සාගල මුදලාතුමා ඇතුළු අනුග්‍රාක පිරිතතාක් මේ කුසල සම්භාවයක් තියෙනේ. එවාගේ බොහෝ කාලයක් මෙතන ධර්ම උගන්වමින් ධර්ම සේවයක් කළ ධර්මාචාර්ය තුමානන්ද කුසල්වත්පත් වීමේ හේතුනි දෙනාට සුබුදු සම්පත් සිද්ධවේ කෙළවර අමාම නිවන්සුව සාක්ෂාත් වේවා. මෙන් ඉස්සාන ආරක්ෂක වූද සාසනාරක්ෂක වූද ලෝකපාලක වූද සියලුම දිවිරාජ මණ්ඩලය වෙතින් අනුමෝදන්ව දිව්‍යමය ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයද ශ්‍රී ලංකාට බෞද්ධ ජනතාවට මේ පූජන ස්ථානයේ මේ සඟ රුවනත ඒ දායකකාරකාගේ සමිත දේවා රක්ෂා සලසා දෙත්වා පසු බෝධුවනේ ශාන්ත නිවන්සු ආශේවා සියා මෛත්‍රීන් පින්දෙන වාගේ නිහිතවත් නදාත් ඇහිතවත් හැම සත්‍යයන් දක්ම ස්ථානයේ පතන් අවතගම් නගර ලංකාව දඹදිව නිහිතක්වල සීලු සක්වල දස දිසාවාසේ සමස්ත ලෝක සත්‍යාගනේ පිනත් පත්වේවා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා පෙරුවන් සරණ වෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය බෝධෙන් සාන්ත නිවන් සුව ලබත්වා සියා මෛත්‍රීන් තුන් පමුණු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිසා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිසා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිසා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් බලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.